තමන්ට තේරෙන සහ තේරුම් ගන්නට ඕනකම තියෙන්නේ ධර්මයේ මෙන්න මේ ටික මට තව තේරුම් ගන්න. එහෙම දකින්න ඕන. එහෙම නෑ දැන් අර ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මට මෙන්න මේ ටික තේරෙනවා මේ ටික තේරෙන්නේ නෑ කියලා දැනගන්න ඕන. එතකොට එහෙම දැනගන්න ඒ නොතේරෙන ටික තේරුම් ගන්න. මොන හරියද? ඒ කියන්නේ ඔක්කොම තේරෙනවා. මට මොකක් කරේ තිබුණා නම් මට ඒක හොඳට මේව කරන්න තියෙන කමක් නැහැ. දැන් මේ විදිහට හිතා ගන්න. දැන් අපි දැන් අපි ගිය පොය දවසේ සාකච්ඡා කළානි සූත්‍රය මතකයි. මහා හත්ති පදෝ සූත්‍රය කතා කළානි. ඒක ආශ්‍රයෙන් අපිට මේ පටිච්ච සමුප්පාදේ විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ අර මුල් කොටස අපි ටිකක් දැනගමු. දැන් ඉතින්දී ඒක මහා හත්ති පදවම සූත්‍රයේදී අපි සාකච්ඡා කළා මේ ඉතින්දී දැන් මේ බුද්ධ ශාසනයේ දුක කියන්නේ මොකේද? බුද්ධ ශාසනයේ දුක කියන්නේ මොකේද? දැන් ඔය කට්ටිය දන්න කාරණාව තමයි මම මේ මතක් කරන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේය පංච සංකේතයෙන් පංච උපාදානස්කන්ධ. මොකද දුක කියලා කියන්නේ? දුක කියන්නේ කොහොමද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ. මේ එතකොට ජාතිපි දුක්ඛ කියන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ 15 වෙනි උපදින දුක. ඊළඟට දිරාය දුක, ලෙඩවීම දුක, මරණය දුක. මේ හතර තියනවද පංචස්කන්ධේ නැතුව? මම කියන්නේ තේරෙනවා. ඒ කියන්නේ පංචස්කන්ධය නැතුව ඉපදීමක් පණවන්න පුළුවන්. දිරායාවක් පණවන්න පුළුවන්. ලෙඩවීමක් පණවන්න පුළුවන්. මරණයක් පණවන්න පුළුවන්. ඇයි? ස්කන්ධයන්ගේ 15ක් අවශ්‍යයි. පංචස්කන්ධයක් නැත්නම් සත්‍යයක් නැහැ. එතකොට ඉපදීමක් පණවන්නත් බෑ, දිරායමක් පණවන්නත් බෑ, ලෙඩවීමක් පණවන්නත් බෑ, මරණයක් පණවන්නත් බෑ. කාර් මොකක් නැත්තම්. එතකොට දැන් මෙතන ඉපදීම දුකයි, දිරායම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි කියනකොට සත්‍යයක් ඉන්නවද නැද්ද? සත්‍යයක් ඇතිලා. පංචස්කන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ ඉපදීම දුකයි, දිරායම දුකයි, ලෙඩවීම මරණය දුකයි. ඊළඟට කියන මොකද්ද? දැන් මේ සත්වයාට කැමති දේවල් තියෙනවද අකමැති දේවල් තියෙනවද? දෙකමද. කැමති දේවල් වලින් මොකද වෙන්නේ? කැමති දේවල් නොලැබීම. ඔව්. ඊට පස්සේ අකමැති දේවල් මොකද වෙන්නේ? කැමති දේවල් වලින් ඈත් වෙන්න වෙනවා. ඊළඟට අකමැති දේවල් වලින් එකතු වෙන්න වෙනවා. අකමැති දේවල් එකතු වෙන්න වෙනවා. ඒකත් දුක. මේ සියලුම දුකට ඊට පස්සේ අපි යමක් කැමති නම් ඒ දේ නොලැබීම දුක. මේ සියලුම දුකට හේතුව මොකක්ද? දැන් අපි කියවනේ ඉපදීමටත් හේතුව මොකක්ද? ඒ කියන්නේ ඉපදීමත් වෙන්නේ දැන් මේ සියලුම දුකට හේතුව තමයි. දැන් ඉපදීම කියලා කියන්නේ මොකක්ද? දැන් ඉපදීම තමයි දුක. ඉපදීම කියලා වෙන්නේ මොකක්ද? ස්කන්ධයන්ගේ 15. එතකොට සංක්ෂිප්ත වශයෙන් කියනවනම් ඒ කියන්නේ මේ ඔක්කොම දුක හැදුනේ කොහොමද කියලා කෙටියෙන් කියනවනම් ඒ කියන්නේ ඔක්කොම දුක කුමකින් ප්‍රභවය වුණාද හටගත්තද කියලා කියනවනම් පංච උපාදාන සංකීතේන පංච උපාදාන කන්ද දුක්ඛ. එතකොට මේ දැන් මේ පංචස්කන්ධය කියලා ගත්තහම දැන් මේ පංචස්කන්ධය නිසා තමයි උපදීන්නේ, දිරායන්නේ, ලෙඩ වෙන්නේ, මිය දෙන්නේ, මේ කටේ ඒව වෙන්නේ. ඒත් ළඟට කැමති දේ නොලැබෙන්නේ, අකමැති දේ අයින් වෙන්න, අකමැති කැමති දේ වෙන වෙලා අකමැති දේක එක් වෙන්න ලැබෙන්නේ. මේ ඔක්කොම දුක් හටගන්නේ කැමැත්ත කියලා කියන්නේ. එතකොට අර පංචස්කන්ධ පංච උපාදානස්කන්ධය තුල හැදෙන එකද නැද්ද? දැන් අර තියෙනනේ යම් පිච්ඡං ලලබති තම් පිදුක්ඛං කියන්නේ. එතකොට යම කැමැතිද ඒ නොලැබීම දුකයි නේද? එතකොට ඒත් ඒ යම කැමැති කියනකොට අර පංචස්කන්ධය පහළ වෙලාද නැද්ද? පහළ වෙලා ඉවරයි. පහළ වෙලා ඉවරයි. සත්‍ය කියලා. හරි. එතකොට කෙටියෙන්ම කිව්වොත් මොකද්ද මේ දුක කියන්නේ? පංච උපාදානස්කන්ධය තමයි බුද්ධ ශාසනයේ දුක කියලා කියන්නේ. දැන් කවුරු හරි මේ කට්ටිය සිල් අරගෙන යනකොට අහන්න පුළුවා මොකද්ද මේ දුක කියන්නේ. ඊට පස්සේ දැන් හොඳට සිහියට නැවත නැවතත් මතක් කරගන්න මොකද්ද මේ දුක කියන්නේ. දුක කියන්නේම පංච උපාදානස්කන්ධයට තමයි බුද්ධ ශාසනයේ දුක කියලා කියන්නේ. අපි තව පොඩ්ඩක් මතක් කරගමු. දුකට හේතුව මොකද්ද? දැන් දුකක් තියෙනවානේ, ඉපදීමක් තියෙනවා, දිරායෑමක් තියෙනවා, ලෙඩවීමක් තියෙනවා, මරණයක් තියෙනවා. ඊළඟට අප්‍රියන්හා එක්වීමක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමක්, කැමති දේ නොලැබීම, ඒ ආදිය ඒ ඔක්කොටම හේතුව තමයි දුක තමයි කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය. එතකොට ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? අවිද්‍යාව. මොකද්ද හේතුව? තණ්හාව. ඔව්, තණ්හාව තියෙන තැන අවිද්‍යාව තියෙනවා. ආ, අවිද්‍යාව තණ්හාව කියලා දෙකම එකට යෙදෙන. එතකොට තණ්හාව තමයි දුකට හේතුව. ඒක කියන්නේ යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාభినන්දිනි. ඒ අවස්ථාවේ ඇති වෙන තෘෂ්ණාව තමයි මුකේට හේතුව. දුකට හේතුව. දුකට හේතුව. ඊට පස්සේ දර දුකෙන් අත මිදීම මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? නිවන. දුක්ඛ නිරෝධය මොකද්ද? අනිෂ්ඨාය. ඔව්. අර ඒ නිරෝධ ගාමී ප්‍රතිපදාව මොකද්ද? අනිෂ්ඨාය. දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? යෝතස්ස ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ පටිනිස්සග්ගෝ මුත්‍තියනාලය. අන්න ඒක තමයි නිරෝධය. මොකද්ද? ඒ අවස්ථාවේදී දැන් තෘෂ්ණාව පහළ වෙනවා නේද? අන්නේ ඒ පහළ වෙන අවස්ථාවේදීම තෘෂ්ණාවේ නිරෝධය. මුත්‍ති අනාලය. ඒ තෘෂ්ණාවේ නොඉලීවීම තමයි නිරෝධය. තේරුණාද? ඒකේ තියෙන මඟ මොකද්ද? අනිෂ්ඨාංගය. ඒකට දැන් ඔතනින් අපි දැන් යම් පටිච්ච සමුප්පාදය. දැන් අපි හිතමු මේ ඇඟිලි පහගම එක වගේ. අත ඇඟිලි පහ එක වගේ නෑ. අන්න ඒ වගේ තමයි පටිච්ච සමුප්ප මේ ස්කන්ධ ධර්ම පහ. සමාන නැහැ. ස්වභාවයෙන්ම වෙනස් ස්වરૂප පහක් තියෙනවා. තේරුණා? එතකොට ඒ ස්කන්ධ පහළ වීමම තමයි මම පහළ වුණා කියලා කියන්නේ. තේරුණාද? එතකොට මේ ස්කන්ධ පහ මොනවද ස්කන්ධ පහ? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඤාස්කන්ධ, සංඛාස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ. අන්න හරි. ඒ දැන් හිතන්න අපිට ඔක දැන් 12ක් තියෙනවා. පටිච්චසමුප්පාදයේ අංග කීයද? 12යි. අපි හිතමු මෙතන එක කියලා. තේරුණා? ඉතින් මේ පුළු පුළු හැම විදිහෙන් තේරුම් ගමු මේ. ඊළඟට දැන් මෙතෙන්දි පහක් හටගත්තා. තේරුණාද? දැන් අපි හිතමු මෙතන එක, මෙතන දෙක. දැන් මෙතන පහක් හටගෙනනේ තියෙන්නේ. පහක් පහළ වුණා. මොන පහද? උපාදානස්කන්ධ පහ පහළ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. දැන් අපේ ධර්මයේ අනුව කිසිවක් පණවන්න පුළුවන්ද ඒකාකාරීව තියෙද? මොකද්ද වෙන්නේ? වෙනස් වෙමින් පවතින. ඒක තමයි අපේ න්‍යාය ධර්මය. ඒතර යමක් හට ගන්නවද ඒක වෙනස් වෙනවා. දැන් වෙනස් නොවන කිසිවක් නැහැ. එහෙමනේ. එතකොට මේ ස්කන්ධ පහ හට ගන්නවා. හට ගන්නකොට මේක මෙතෙන්ට එනකොට දැන් අවස්ථා 12ක් තියෙනවානේ. මේ තුන එක දෙක තුන කියලා 12ක් දාගත්ත කියලා. එතකොට පළවෙනි අවස්ථාවේදී පංචස්කන්ධය පහළ වුණා. දැන් ඊළඟට මේ මොකද වෙන්නේ? මේක මෙහෙම තියෙන්නේ නැහැ. මේ පහ ඒ විදිහට තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක වෙනස් වෙනවා, පෙරලෙනවා. පරිණාමයටපත් වෙනවා. වෙනස් වෙනවා. ඒ මොකද්ද වෙනස් වෙන්නේ? මොකද්ද වෙනස් වෙන්නේ දැන්? පංචස්කන්ධය. පංචස්කන්ධය වෙනස් වෙනවා. කොහොම ඒ අන්න හටගත්තා කියලා කියන්නේම පංච උපාදානස්කන්ධයක්නේ. උපාදානයේ කියන වචනේ යෙදුනා කියලා කියන්නේම අවිද්‍යාව තෘෂ්ණාව එකතු වෙලා තියෙනවා කියන එක. තේරුණා? එතකොට උපාදානස්කන්ධය පහළ වුණා කුමක් යටතේද? අවිද්‍යාව තෘෂ්ණාව යටතේ පහළ වුණා. අවිද්‍යාව මුල් කරගෙන තමයි පහළ වෙන්නේ. දැන් ඇයි අපිට පේන්නේ නැහැ මේ ස්කන්ධ පහ? පහළ වෙනවා පේන්නේ. ඒ නිසා අවිද්‍යාව තුළම තමයි ස්කන්ධ පහ පහළ වෙන්නේ. තේරුණා? ඊළඟට මේ ස්කන්ධ පංචකය වෙනස් වෙනවා. අර ස්කන්ධ පංචකය අවිද්‍යාව තුළ පහළ වීමමයි. අර පහ පහළ වුණා පස් ආකාරයකින් පහළ වුණා. ඒකම තමයි කියන්නේ මොකක් කියලාද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ඒකයි. අවිද්‍යාව කියන්නේ පහළ වුණා. එතන ඉඳලා තමයි ඊටු ටික වෙන්නේ. ස්කන්ධ පහ පහළ වුණා. පහළ වුණා. ඊළඟට මොකද වෙන්නේ? මේක වෙනස් වෙනවා. මොකද වෙන්නේ? සංඛාර. අවිද්‍යාවච්චය සංඛාර. සංඛාර කියන්නේ සකස් වෙනවා කියන එක. හේතුවට අනුව සකස් වෙනවා. දැන් මොකද හේතුව? මෙතන අවිද්‍යාවයි තෘෂ්ණාවයි හේතු වුණා. ස්කන්ධ පහ පහළ වුණා කියන තේරෙනවා. එහෙමයි. එතකොට ඒ ඒක වෙනස් වුණා. වෙනස් වෙලා මොකක්ද උනේ? සකස් වුණා. එතකොට දැන් හිතන්න මෙතෙන්දි තිබුණා කියලා සුදු පාට. මෙතෙන්දි ඒ පාට වෙනස් වෙනවා. තේරුණා? එතකොට ඒක විපරිණාමයටපත් වෙනවා. දැන් අපි කොයිම මොහොතකවත් මෙතෙන්දි අවිද්‍යා කියලා කියන්නේ නැහැ දෙවෙනි අවස්ථාවේ. ඇයි? ඒක දැන් අවිද්‍යා ස්වභාවය නැහැනේ. ඒක දැන් වෙනත් විදිහකට පෙරලිලා. දැන් අපි කහට එක වතුරේකට කහට එක දැම්මහම අපි ඒකට වතුර කියන්නේ නැහනේ. තේකේ. ඔව් ඒකට අපි වෙන්නේ නමක් කියනවා. නේ? අර ඒ වගේ මේක මේ අවස්ථාවේදී තියෙනක මෙතෙන්දි භාවිතා කරන්නේ නැහැ. ඊළඟට මේ සකස් වෙනවා. සකස් උනේ මොකට අනුකූලවද? පංචස්කන්ධය. අර හේතුවට අනුව. හේතුව මොකද්ද ඒකට? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි හේතුව. දොර ඒකට අනුව මේ ස්කන්ධ පහ දැන් සකස් වෙනවා. ඒක සම්මන්නේ දැන් සකස් වෙන්නේ දැන් සකස් වෙන්නේ හේතු තුනක් ඕනනේ නේ. ඉතින් අවිද්‍යාව තෘෂ්ණාවයි දෙකයි නේද? එතකොට අනිත් හේතුව මොකක්ද? මාන. දිට්ඨිමාන වශයෙන්. අවිද්‍යාව තෘෂ්ණා දිට්ඨිමාන වශයෙන්. එතකොට මාන කියලා කියන්නේ මානය කියලා කියන්නේ අන්න එතන තමයි මම කියන මඤ්ඤණාව ගැඹුරින් පැනවෙන්නේ. මම කියන සත්ත්ව ස්වභාවය පැනවෙන්නේ තින්දි. කොතෙන්ද? අර සකස්සේ. සංඛාරා කියන තැන. දැන් හොඳට මතක තියාගන්න. සංඛාර බුද්ධ ධාසනේ සංඛාර කී જાතියක් උගන්වනවද? තුන් ආකාරයක. තුන් જાතියක් උගන්වනවා. කීයක් උගන්වනවද? තුන් ආකාරයක්. තුන් ආකාරයකින් සංඛාර උගන්වනවා. හොඳට මතක තියාගන්න. එතකොට ඒ තුන් ආකාරය මොකද්ද? මුලින් උගන්වන්නේ සංකත සංඛාර. ඊළඟට අபிසංකත සංඛාර. ඒ සංකත සංඛාර ඊළඟ එක තමයි අபிසංකත සංඛාර. ඔය එක. මොකද්ද ක්‍රමය? සංකත සංඛාරය අபிසංකත සංඛාරය. ඊළඟට කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. ඔය කීවෙනි ක්‍රමයේද? දෙවෙනි ක්‍රමය. තේරුණාද? එහෙමයි. තව එකක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර, අවිඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. ඔය කීවෙනි එකද? තුන්වෙනි එක. ඔන්න ඔය ටික තමයි සංඛාර ගණයට වැටෙන්නේ. තේරුණා? එතලඟට දැන් මේ සංඛාරා කිව්වහම උතෙන්දී අපි ගන්නෙ නෑ පුඤ්ඤාභි සංඛාරවත් අපුඤ්ඤාභි සංඛාරවත්. ඒවා අපි උතෙන්දී විස්තර කරන්නේ නෑ. ඊළඟට කාය සංඛාරත් වචී සංඛාරත් විස්තර කරන්නේ නෑ. ඇයි? තාම කයක් නෑ. ඊස් පංචස්කන්ධයට තාම ප්‍රකට කයක් දක්වන්න බෑ. රූපයක් දක්වන්න පුළුවන්, කයක් දක්වන්න බෑ. මං කියන්නේ තේරෙනවා? එහෙමයි. ඒ නිසා මේ මෙතෙන්දී ගන්නේ මොකක් කියලාද? සංකත සංඛාර. සකස් වුණා. මූලික ස්වභාවය සකස් වුණේ ඉතින්දී. මේක ඇහැට පේන එක නෙමෙයි. ඒතර මේක ප්‍රඥාවට පමණක් ගෝචර වෙන ධර්මයේ තුලින්ම දැකිය යුතු එකක්. එතකොට මෙන්න මේ සකස් වීම අවිජ්ජාවෙන් පහළ වුණ රිස්කන්ධ පහ ඊළඟට වෙනස් වුණා. වෙනස් වෙලා සකස් වුණා. අර අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්මයි සකස් වුනේ. එතෙන්ට තව එකක් එකතු වුණා දැන්. අවිද්‍යාව තෘෂ්ණාව සහ මාන්නය. තේරුණා? මොකක්ද ඒක තුනේ? මාන. එතකොට හැම වෙලාවකම සත්‍යයක් කෙනොට විතුන තියෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව මාන. එහෙම නැත්නම් තණ්හා දිට්ඨි මාන කියලා කියනවා. එතකොට දැන් මෙතෙන්දි තමයි සත්ව ස්වභාවය පැනුනේ. තේරුණා? ඔක දැන් ඇහැට පේන්නේ නැහැ. දැන් කරන්ට් එකේ වයර් එක පේනවා, ඒ විදුලිය පේනවා. පේන්නේ නැහැ. ඒකට නම් බල්බයක් දාන්න ඕනේ. එතකොට පේනවා. අන්න ඒ වගේ මේ ශරීරයේට මේ පංචස්කන්ධය එක්තරා අවස්ථාවකදී අපිට පේනවා. ගෝචර වෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට දැන් මොකද උනේ? අවිද්‍යාවෙන් සකස් වුණා පංචස්කන්ධය. ඒක විපරිණාමයට පත් වුණා, වෙනස් වුණා. එකට තියෙන්නේ තේරුණාද? වෙනස් වෙනවා. ඊළඟට වෙනස් වුණා කියලා කියන්නේ සකස් වුණා. අතෙන් තුනක් එකතු වුණා. මොකක්ද එකතු වුනේ? මාන්නයත් එකතු වුණානේ. මම කියන හැඟීම අර දස සංයෝජන වල ගත්තොත් අවසානයේදීම නේ තියෙන්නේ මාන, උද්ධච්ච, අවිජ්ජා නේද? එහෙමනේ. එතකොට ඒක සිදෙන්නේ කොතනින්ද? ඒක ඒ මා මේ ඒක සිදෙන්නේ අරිහත් මාර්ග ඥාන සිතේ. තේරුණාද? කීයක තේරෙනවා? එහෙම. කතා කරන්න ඕනේ. එතකොට තමයි මේක. ඊළඟට දැන් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මානෙ මොකද උනේ? සකස්. සකස් වුණා. ඒකට කියන්නේ මොකක් කියලා? සංකතය. සංකත සංකාර. දැන් සංකතය. දැන් පුද්ගලයෙකුත් ඉන්නේ පංච උපාදානස්කන්ධය. දැන් සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් පැනලිලා ඉවරයි. දැන් මේක සංකතය. තේරුණාද? ඒ සකස් වුණාට තාම සංඥාසේ ආයතන ලැබිලා නැහැ. තාම. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ අපි කියන්නේ දැන් දැන් සංකතයක් දැන් අවිද්‍යාවයි තෘෂ්ණාවයි දිට්ඨිමාන වශයෙන් හේතු එකතු වෙලා එක සකස් වුණානේ. ඉතින් පංචස්කන්ධය සකස් වුණාට සලායතන පැනවිලා නැහැනේ. එතකොට කොහොමද පුද්ගල ස්වභාවයක් කියලා කියන්නේ? ඒක තමයි මේ සංකත තාම දැන් දැන් සකස් වීමක් නැහැ. තාම පෙරලේ නම මේ ඒක තමයි දැන් මේ දැන් අපි ගමුකෝ දැන් මේ මේකේ මෙතනින් නවතින්නේ නැහැනේ. මෙතනින් නවතින්නේ නැහැ. මේක මේ පෙරලේ යන ගමන කොයිම වෙලාවකවත් පටිච්ච සමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා එතනින් නවතින්නේ නැහැ. ඒ පටිච්ච සමුපාදේ අවිද්‍යාවෙන් හටගත්තොත් අර ජාති ජරා 12 ගිහිල්ලා ඉවරද? මරණ වලින්ම තමයි ඉවර වෙන්නේ. ඒක කවුරුම වෙලාවක 4ක් ගිහිල්ලා 5ක් ගිහිල්ලා 3ක් ගිහිල්ලා 1ක් ගිහිල්ලා එහෙම ඉවර වෙන්නේ නැහැ. ඒක කවදකම හො ඉවර වෙන්නේ අවිද්‍යාව දුර කරලා. විද්‍යාව දුර වෙනකොට 12ම දුර වෙනවා. ඒක එක තැනකින් දුර වෙන්නේ. එහෙමයි. හොඳයි, එහෙම අහන්න ඕනි ප්‍රශ්න අහන්න. ඊළඟට දැන් අපි කතා කරානේ දැන් පංචස්කන්ධයේ සකස් වුණා, ඒක පෙරළුණා. ඉතින් අපි කිව්ව තුනක් එකතු වුණා. තාම බුද්ධල ස්වභාවය නැහැ. අද අපි අර දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන කතා කරනකොට කියන්නේ සිත මිස කය නැති බඹලෝ සතරකි. එහෙනම් කයක් දක්වන්න බැහැ. තාම ගෝචර වෙලා නැහැ. ප්‍රකට වෙලා නැහැ. ප්‍රකට වෙලා නැහැ. තේරුණා? එහෙමයි. ඊළඟට ඊළඟට මොකද වෙන්නේ? මේ සංකාර ස්වභාවය තියෙනවානේ. එහෙමයි. ඒකත් වෙනස් වෙනවා. විඤ්ඤාණය. දැන් එදෙම මෙතෙන්ද සුදු තිබුණා, කළු තිබුණා, දැන් වෙන පාට. අපි කියමු කහ පාට. එහෙමයි. ඒ කියන්නේ දැන් දැන් ඒතර මෙතෙන්දි කතා කරන්න පුළුවන් කළු පාට ගැන. බෑ. ඇයි? වෙනස් වෙලා ඉවරයි. ඒතර සුදු පාට ගැන කතා කරන්න පුළුවන් මෙතෙන්දි. බෑ. ඇයි ඒ? වෙනස් වෙලා ඉවරයි. දැන් මෙතෙන්දි කතා කරන්න පුළුවන් මොකක් ගැන? මේ මොහොතේ ගැන කතා කරන්න. එහෙනම් ඒ වෙලාවේ තියෙන එක ගැන. එතකොට අරක වෙනස් වුණා. වෙනස් වෙලා. දැන් අර තුනත් එක්කම තමයි වෙනස් වෙන්නේ. මොන තුනද? අවිද්‍යාවයි, තෘෂ්ණාවයි, මාන්නයි. ඒකත් එක්ක වෙනස් වෙනවා. මොකද ඒක වෙනස් වෙනකොටම තමයි දැනීම, දිට, දිට්ඨ, සුත, මුත කියන එක පහළ වෙන්නේ. දැනීම් ස්වභාවයක් පහළ වෙන්නේ. එහෙමයි. තේරුණාද? දැනීම් ස්වභාවයක් ප්‍රකට වෙන්නේ. එතකොට දැන් හොඳට හිතලා බලන්න. ආයතන හයම වහගත්තා දැනීම් ස්වභාවය නැති වෙනවද? නෑ, මනට ආනම නෑ. ඒ ආයතන දැන් මේ ඇස කන නාසය මේ මේවා පියාගත්තා. අපිට දැනීම් ස්වභාවයක් දැනෙනවා. තේරුණා? ඒ දැනීම් ස්වභාවයේ මුල තමයි මේ කියන්නේ. එහෙමයි. තේරුණා? ඒ දැනීම් ස්වභාවය තුලින් තමයි අපිට මේ ඇහැ, කන නාසය මේ ඔක්කොගෙම අපි පරිහරණය කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ දැනීම් ඒ අර හයට දැනීම් එන්න ඉස්සෙල්ල ඇති වෙන සියුම් අවස්ථාව තමයි මේ කියන්නේ. ඔව්. එතකොට මේ මෙන්න මේ දැනීම් ස්වභාවය පහළ වෙනවා. ඒ දැනීම් ස්වභාවයට තමයි විඥාන කියලා කියන්නේ. දැනෙන සුළු බවට. තේරුණාද? දැන් මේ පංචස්කන්ධය පෙරළුණා. සකස් වුණා. දැන් සකස් වුණා. කොහොමද සකස් වුනේ? අවිද්‍යාව, තෘෂ්ණාව, දිට්ඨි, මාන. මානනේ. දැන් මම කියන හැඟීමත් ඒකට ඇති වෙනවා. තේරුණා? එහෙමයි. ඊළඟට ඒකත් වෙනස් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැනීම් ස්වභාවයක්. විඥාන ස්වභාවය. දැන් ඇයි දැනෙන කෙනෙක් ඉන්නවනේ? මාන්නේ පැනවුණා. පැනවුණා. තේරුණා? දැන් දැනෙන කෙනෙක් ඉන්නවා. එහෙමයි. ඒතර දැනීම් ස්වභාවය පහළ වුණා. දැන් ඔන්න ඔතන ඉඳලා තමයි අපිට ප්‍රකට. ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූප මේ දැනීම් ස්වභාවයට තියෙන්න බෑ රූපයක් නැතුව. එහෙමයි. දැනීම් ස්වභාවය තියෙන්නේ නැහැ. ඒකනේ මේ රූපයක් නැතුව. ඒකනේ කියන්නේ යත්ත පඨවි ආපෝ තේජෝ වායෝ නඝාදත. එත්ත නාමංච රූපංච නිරුජ්ජත. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය නැද්ද? එතන නාමය රූපය නිරුද්ධ කරනවා. එතකොට කොයිම මොහොතකවත් මේ දැනීම් ස්වභාවයට තියෙන්න බෑ රූපයක් නැතුව. එතකොට කොහොමද කියන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර. දැන් තේරුණාද සංඛාර කියනකොට? එහෙමයි. සංඛාර පත්‍ය විඥාන. විඥාන කියන්නේ මොකද්ද? දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය. විඥාන පත්‍ය නාම රූප. දැන් අන්න හරි. නාම රූප. රූප. දැන් එයා අර දැන් අපි කියන්නේ විඥාන. විඥාන. විඥාන කියන්නේ. දැන් මේ දැනීම මොකද්ද හොයන්නේ? රූපයක්. රූපයක් හොයනවා. මේ දැන් ඊළඟට කියන්නේ මේ දැනීම ඊළඟට තියෙන්නේ නාම ධර්ම කොට. ඒ කියන්නේ දැනීම වෙනස් වෙනවා. දැන් අපි හිතමු මෙතෙන්දි කළු කිව්වනේ. මෙතෙන්දි සුදු කිව්වනේ. මෙතෙන්දි කහ කිව්වා. මෙතෙන්දි අපි කියමු නිල් කියලා. තේරුණාද? ඒ නිල් කියන තැනදි තියෙන්නේ නාම කොට. ඒක රූපේට නැඹුරු නාමයේ රූපය. ඒ කියන්නේ අර දැනීම් ස්වභාවයනේ තියෙන්නේ. ඒ දැනීම් ස්වභාවය දැන් රූපයක්. රූපයක් හොයනවා. රූපයක් නැතුව තියෙන්න බැහැ. තියෙන්නට. එහෙමයි. ඒ කියන්නේ ප්‍රකට රූපයක් නැහැ. දැන් පංචස්කන්ධයේ රූපයක් තියෙනවනේ. තියෙනවා. තේරෙනවද? ඒ රූපයනේ ඒ පංචස්කන්ධයට එලිලා ඉන්න රූපයක් තියෙනවා. කියන්නේ තේරෙන්නේ. ඒක තමයි කියන්නේ නාම රූප කියලා. එයා රූපයක් වෙනවා. ඒක ඇහින් වෙන්න පුළුවන්, කණෙන් වෙන්න පුළුවන්, කොහෙන් හෝ රූප ස්වභාවයක් තමයි හොයන්නේ. ඒ රූප ස්වභාවය කියලා කියන්නේ පඨ වියාපෝ තේජෝ වායෝ ගුණ හතර තමයි මේ හොයන්නේ. හොයන්නේ. තේරුණා? ඒ ಗುಣ හතර නැතුව අර දැනීම් ස්වභාවයට තියෙන්න බෑ. එතකොට මේ රූප කියලා කියන්නේ අර ස්වභාව රූපේති විස්තර කරනකොට කියනවා නේද? පඨ වි ආපෝ තේජෝ වායෝ මෙහෙම ඒ හතරෙන් හැදිච්ච එකක් තමයි හොයන්නේ. හොයන්නේ. ඒ හතර ಗುಣ හතර නැතුව මේ දැනීම් ස්වභාවයට තියෙන්නේ. පවත්තන්න බෑ. තියෙන්නේ නැහැ. ඔව් හේතුව තමයි අරක. ඒක පවතින අරක ආධාරක. කියන්නේ තේරුණා? එහෙමයි. එතන සමින්නද නාම රූපක දැන් කියනකොට දෙක එකට යෙදෙන්නේ තනි තනියෙද නාමයකින්තර රූපයක් යෙදෙන්නේ නැත්නම් රූපයකින්තර නාමයක් යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක නිසා නේ යෙදෙන්න බෑනේ බෑනේ එතකොට නාමයක් තියෙන්න ඕන රූපයක් ප්‍රකට වෙයි රූපයක් නැතිද තේරුණාද දැන් ඊළඟට මොකද්ද නාම රූප පත්‍ය සලයතන දැන් එයා දැන් මොකද දැන් අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ಗುಣ ස්වභාවය අර දැනීම් ස්වභාවයට වෙනවා. ඕකට මම උදාහරණයක් කියන්නේ තව තැනක් මම කියන්නම් ධර්මයේ තියෙන අර මම හැමදාම කතාව කියනවා පොට්ටපාද සූත්‍රයේ තියෙනවා ආත්ම පටිලාභයන් තුනක්. තේරුණාද? එතකොට අර එහි කියනවනේ ඕලාරික ආත්ම පටිලාභය තියෙනවා. ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය තමයි මේ ධන ගුරුණු ශරීරය. ඊළඟට තියෙනවා රූපී අත් ප්‍රතිලාභය. ඒකෙදිත් කියනවා සබ්බංග පච්චංගී අබිනින්ද්‍රියෝ සියලු අංගපසකින් යුක්තයි ඉන්ද්‍රිය ධර්ම විඳිලා නැහැ. හැබැයි මේ ඕලාරික ශරීරය නෙවෙයි. තේරුණාද? දැන් අපිට හැකන නාසී පියාගත්තහම අපිට දැනීම් වෙනවනේ. පෙනීම් වෙනවනේ. නොයෙකුත් දැනීම් වෙනවනේ. එතකොට ඒ දැනෙන්නේ පෙනෙන්නේ කොහේටද? ඕලාරික කයර දැන්නේ අර මේ ඕලාරිකයකට නෙවෙයි අර රූපී අත් ප්‍රතිලාභයට. දැන් එක තමයි ඕලාරික අත් ප්‍රතිලාභය, දෙක තමයි රූපී අත් ප්‍රතිලාභය, තුන තමයි අරූපී අත් ප්‍රතිලාභය. ඒතර මේ තුනේම ප්‍රහාණය තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒතර අර රූපී යත්ත පටිලා අරූපී යත්ත පටිලා දැන් රූපී යත්ත පටිලාභය කියලා කියන්නේ මම කියන්න තිය තේරෙනවා. එහෙමයි නේද? මේ ඕලාරික යත්ත පටිලාභය තමයි මේ කය. ඒක පංචස්කන්ධ කය නේ සර්. ඊළඟට රූපී යත්ත පටිලාභයක් තියෙනවා. ඒක තමයි මේ ඇහැ කන නාසය මේ වහගත්තාම දැන් අපි භාවනා කරනකොටත් අපිට වේදනා දැනෙනවද නැද්ද? දැනෙනවා. දැනෙනවානේ. ඊට පස්සේ දැන් හිතන්නකෝ දැන් ගොඩාක් දැන් අපි ඔය දැනෙන මට්ටම ඉන්නේ. දැන් ඔහොම මේ කරගෙන ගියාම සමහර කෙනෙක් හිතන්නකෝ ධ්‍යාන උපදවා ගත්තා කියලා. ඒත් යාට දැනෙන ස්වභාවයක් තියෙනවා. තේරුණාද? ඒ කොහේට දැනන්නේ? අන්න රූපී යත්ත පටිලාභයට. තේරුණාද? ඒකත් ඇහැ කන නාසය දිව ශරීරය මනසින් යුක්තයි. තව තියෙනවා අරූපී යත්ත පටිලාභය. ඒකේ රූපයක් නැහැ. ඒ කියන්නේ රූපයක් නැහැ කියන්නේ රූපේ ප්‍රකට නැහැ. උදාහරණයක් කිව්වොත් දැන් නහය ගැන හිතන්න. එතකොට වම් කන ගැන වම් කන නැද්ද එතකොට? තියෙන ප්‍රකට වෙලා නැහැ. අන්න ඒ වගේ. තේරුණාද? එතකොට ඊළඟට කියන උඟක් කියලාද? අරූපී යත්ත පටිලාභය. දැන් මේ දැන් පටිච්ච සමුප්පාදේ දැන් මේ අපි කතා කරලානේ මේ දැන් අපි මේ කතා කරන්නේ දැන් පටිච්ච ඔන්න ඔය තුනම මේ පංචස්කන්ධය කියනකොට ඔය තුනම තියෙනවා නම ප්‍රකට වෙන්නේ අපිට ඕලාරික කය මොකද අපි මේකට තමයි ඇලී ගලී ඉන්නේ තියෙන්නේ දැන් මේකෙන් මේකට මේකෙන් දුර වෙනකොට අනිත් එක තමයි ප්‍රකට වෙන්නේ ඒක නිසා වෙනවා අර පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද හාමුදුරුවන්ගේ අර ගෝලයේ අහන්නේ අර අර බුදු හාමුදුරුවන්ගේ අර තුනක් හය තුනක් ගැන අහන්නේ ඒ පොට්ටපාද සූත්‍රයේ තියෙන්නේ සමහරවිට ඒ කියන්නේ අපිට දැන් අපිට දැන් හැමතැනම මේ ධර්ම දේශනාවල්දී අහන්න වෙන්නේ මේ මේ මේ කය ගැනනේ දැන් පංචස්කන්ධය කිව්ව හැටි අපිට ඔළුවට එන්නේ මේ මේ මේ කය එම දැන් අපි දැනගන්න ඕනේ මේ කයට වඩා සියුම් වූ ස්වභාවයක් මේ පංචස්කන්ධය කියනකොට තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒක ටිකක් ගැඹුරු අවස්ථාවක් නේද? ඒ අවස්ථාව දකින්න භාවනාවේ ඥානයක් තියෙන්න ඕන නේද සරණ? ඔව් දියුණු කළ ඥානයක් තියෙන්න ඕන. කොයි විදිහෙන් ඒ කියන්නේ කොහොම ඒ ඥානය පහළ වෙනවද කියන්න බෑ. ඒ උදාහරණයක් කිව්වොත් එහෙම දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ හිතන්නකෝ. ඔව්. එයාට සුදුරු එදි කඩක් දුන්නේ. තිත් තුනක් දුන්නා. ඒ තමයි එයාට ඒ ඥානය පහළ වුණේ. තේරුණාද? ඒ ත්‍රිමෙදීනේ බණ අහලා එහෙම මුකුත් නෙමෙයි. ඔව්. ඒදි පෙර රහසක්. ඒතකොට එක එක්කෙනාට ඒක අවබෝධ වෙන්න පුළුවන් ස්වභාවයක් වෙනස්. මෙන්න මේකයි කියලා කියන්න බෑ. ඒ නිසා ඒක බුද්ධ හාමුදුරුවෝ කියන සාසනයට ඇතුල් වුණොත් ඒ එයාට මේ මෙන්න මෙහෙම කළා මෙහෙම නිවන් දකින්නවා කියලා කියන්න බෑ. එයා කරගෙන යනකොට ඒක වෙනවා. එහෙම. ඊළඟට එන්න අපි කතා කරේ නාම රූප. එහෙම. ඒ කියන්නේ නාම ධර්ම ගණයේට අර නාම ධර්ම ගණයේට තමයි අර ටික දැන් විස්තර කරන්නේ මොකද්ද? අර වේදනා සංඥා සංඛාර විඥාන කියන එක. එතකොට අර දැන් අර අපි කියන්නේ දැනීම් ස්වභාවයක් තියනවා කියලා. කියන්නේ තේරෙන. එහෙම. දැන් අපි දැන් මුලින් ඉඳලා කතා කරමු ස්කන්ධ පහ 15. ඊළඟ මොකදද? ස්කන්ධ පාලද අවිද්‍යාව සහිත පරිසර පෙරලෙනවනේ පෙරලුණා විනාශ වුණා ඒක විතරයි තව එකක් එකතු නම් මොකද්ද මාන එකතු ඊළඟට ආපහු ඒක වෙනස් වෙනවා ඊළඟ ඒක සංකස් වෙනවා ඔව් ඊට පස්සේදී සිත විඥානය විඥානය දැනෙන සලබ ඊළඟට නාම රූපය ඔව් ඊළඟට විඥානය කියන්නේ දැනෙන ස්වභාවයක් ඇති වෙනවා හරිද? එහෙමයි. ඔව්, ඊට පස්සේ දැනෙන ස්වභාවයට රූපයක් ඕන. ඒ කියන්නේ රූපය කිව්වහම දැනගන්න ඕනේ මේ අපිට රූපය කියපු ගමන් ඉන්නේ මොකක් හරි හැඩතලයක්. එහෙමනේ. හැඩතලයක් එනේ. ඒ හැඩතලයක් නෙවෙයි. ඒ වාතයේ හැඩයක් නැහැනේ. ඒ වගේ තමයි මේ පටවියාපෝ තේජෝ ගුණවල හැඩ නැහැ. ස්වභාවයෙන්. ඔව්, අපි හැඩතල දාගන්න. එතකොට අන්න ඒ ගුණ ස්වභාවයෙන් යන්ටි ගෝනේ මේ දැනීම කියන එක ඒකත් එක තමයි පිහිටන්නේ. තේ මේ දැන ගැනීම තියෙනවානේ දැන ගැනීම පහළ වුණා දැනීම පහළ වුණාම ඒකට පවතින්න බෑ ඒකට පවතින්න නම් අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගුණ හතර තියෙන්න ඕන ඒ කියන්නේ ඒ ස්වභාවයන් හතර තියෙන්නම අර සුද්ධාෂ්ටක කියන එකත් එකම නේද සම්මන්නාතර ඒක අර වර්ණ ගන්ධ රස වෝජක කියන අටත් එකම තමයි තියෙන්නේ නමුත් අර ප්‍රකට වෙන ස්වභාවයන් හතර තමයි ප්‍රකට වෙන්නේ නේ ඒකනේ හත දාන හතර මහා භූත හතර අර උපාදාය ඒ නිසා හටගත්ත ඔව් අර හතර නිසා නිසා එතකොට දැන් ඔන්න නාම රූප පහරස් ස්වභාවය ඇති වුණා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ ගුණය පවත්වන්න බෑ සලායතනයක් නැති වෙන. තේරෙනවද? එහෙමයි. ඒක නිසා තමයි මේ සලායතනේ ගෝචර වෙන්නේ. තේරෙනවද? එතකොට දැන් ඔන්න දැන් ඔතන ඉඳලා අපිට හොඳට ඇහැට ප්‍රකටයි. තේරෙනවද? ඇහැට ප්‍රකටයි කොතන ඉඳලා? මේ සලායතනය පහළ වීම ඉඳලා. එහෙමයි. එතකොට දැන් සලායතනය ගෝචර වුණා. දැන් පංචස්කන්ධය කියන්නේ කේද? දැන් කියන්නේ මේකට. අර ටික සියුම් වැඩි නිසා අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒක නැහැ කියලා විශ්වාස කළොත් මෙතනින් එහාට ගමන කිව්වා. නෑ, ඒක නෙමෙයි. එහෙම. එතකොට ඒ ටික තේින්නේ නැති නිසා තේරුම් ගන්නත් බැහැ. නෑ. ආ. එතකොට ඒකයි ලෝතුරා බුද්ධ ශාසනයක්ම අවශ්‍ය. අවශ්‍යයි. බුදුරයෙක් දකින්න. ආ. පේන්නේ නැහැ නේද? අපි දැන් මේ හිතන එකත් දැන් වෙනස්. මේ දැන් හිතන ක්‍රමයක් තියෙනවනේ. දැන් මම මෙහෙම වෙනස්. දැන් මෙහෙමනේ විස්තර කරගෙන යන්නේ. ආ. තේරුණාද? දැන් ඔබ හිතන්න යට ඉඳලා මෙහෙම උඩට මතුවෙනවා කියලා. ආ. අවිද්‍යාව කියන්නේ එක සංකාර විඥාන නාම රූප එහෙම එහෙම ප්‍රකට වෙනවා කියලා හිතා. එතකොට මේ එහෙම හිතින් හිතන මේකේ හැඩතල හිතන්න බෑ. තේරුණාද මං කියන දැන්? අපි මෙහෙම විස්තර කරනකොට ඔය කට්ටියට තේරෙනවා මෙන්න මෙහෙම එකක් කියන්නේ නිකන් අර එහෙම එකක් කියන්නේ. දැන් ඒ වගේම මම දැන් උඩේ ඉඳලා මතු වෙන එකක් කිව්වොත් නිකන් ඒ හැඩයටත් තේරෙනවා. තේරුණාද? අන්න එහෙම හැඩතලයකින් හිතන්න බෑ මේක. මොකද මම මේ තේරුම් ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒකට පටිච්චසමුප්පාදයේ හැඩතල නේ. ඊළඟට දැන් මොකද්ද ඕනි? සලායතනය. අන්නේ සලායතනයේ ගෝචර වීම තමයි කියන්නේ මොකක් කියලා? ස්පර්ශය. ඔව්. අභිසංකත සංකාරය. තේරුණා? දැන් අපි අර මුලින් කිව්වනේ සංකත සංකාරක පොතෙන්දිද සංකත සංකාරක. අර අවිද්‍යාවයි තෘෂ්ණාවයි මාන්නයි එකතු වෙලා ඉවරලා සකස් උනේ. සකස් උනේ. අන්හරි. එතකොට එතෙන්දී උනේ මොකද සංකත? දැන් මොකද්ද උනේ? විඤ්ඤා දැනීමක් පහළ වුණා. ඒ දැනීමට රූපයක් අවශ්‍යයි. එතකොට ඒ දැනීම් ස්වභාවය කියලා කියන්නේ රූපයකට නැමී ගන්නවා. එතකොට දැනීම් ස්වභාවය හැම වෙලාවකම රූපයකට නැමී ගන්න. රූපයට කිව්වට පඨවි ආපෝ තේජෝ වායු ගුණ හතරට. එතකොට ඒ ගුණ හතර පිහිටියාම තමයි මේ කයක් ගෝචර වෙන්නේ, සලායතනයක් ගෝචර වෙන්නේ. ඒ ගුණ හතර නැතුව සලායතනයක් පණවන්න බෑ. පඨවි ආපෝ තේජෝ වායු නැතුව සලායතනයක් පණවන්න බෑ. තේරුණා? එහෙමයි. එතකොට ඒ සලායතනේ ඔන්න ඊට පස්සේ තමයි ගෝචර වෙන්නේ. ඒ සලායතනය කියලා කියන්නේ අභිසංකත අභිසංකත සංකාර. තේරුණා? හරිද? හරිද? එතකොට දැන් මෙතෙන්දි කියන්නේ මොකක්ද? අභිසංකතය. හරිද? ඊළඟට දැන් අන්නර සංකත ස්වභාවය අපි දකින්න ඕනේ ප්‍රඥාවෙන්මයි. එහෙමයි. ඒක වෙන කොහොමවත් දකින්න බෑ. ඒක ප්‍රකට නෑනේ අපිට. ප්‍රකට නෑ. ඒක තමයි අර ප්‍රඥාවෙන් ඒක දැක්කොත් දකින්න එකපාරයි. ඔව්. ආයි ඒක හරියට දැක්කොත් ඒ පංචස්කන්ධය පහළ වෙන විදිය තෘෂ්ණාවෙන් බැඳී යන ආකාරයේ ප්‍රකට වුණොත් ඒක එකපාරයි ප්‍රකට වෙන්නේ. එහෙමයි. එතනින් ආපහු ඒ අවිද්‍යාවට වැටෙන්නේ. හැබැයි එතෙන්ට ඒක එතෙන්ට එතෙන් මේ දැන් ඔය මේ සලායතනයේ දක්වා විට දැනුමෙන් ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන්. අර ටික අපි දැනුමෙන් ඥාණයෙන් තේරුම් ගත්තら තේරුම් ගන්න අර මේ දැන් රූපය කිව්වම හැඩතලයක් නෑ අපිට ඔළුවට එන්නේ. අන්න එහෙම හැඩතලයක් තමයි තේරෙන්නේ. ඒ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයකින් එන්නේ නෑ. එන්නේ නෑ. ඊළඟට දැන් සලායතන පත්‍යය ස්පර්ශය හට ගන්න. එතකොට දැන් මෙන්න මේ අවස්ථාව වෙනකොට ඒ කියන්නේ සලායතනේ පහළ වුණා නේද? ඒ පහළ වෙනකොට දැන් මෙතන සත්‍යයේ කුද්ගලේ පැනවිලා. පැනවිලා ඉවරයි. එයාට දැන් ශාරීරියකුත් පැනවිලා. පැනවිලා ඉවරයි. පැනවිලා ඉවරයි. ඔව්. එතකොට දැන් මෙයාට තුනක් තියෙනවා. ආයතනයයි රූපය. හිතක් තියෙනවා. තියෙනවා. කයක් තියෙනවා වචනේ විතරයි. අර ටික එකතුන නිසා දැන් වචනයක් තිබුණේ නැහනේ. නෑ. වචනය කියන එක බලන්නකො හේතුඵල කියන්නේ ඔන්න ඕක. දැන් අර හේ වචනයක් පණවන්න බෑනේ අර මුලින්. මුලින්. දැන් අර සලායතනිය ගෝචර වුණාම ඔන්න තව එකක් එකතු වුණා වචනය. දැන් ක්‍රියා දැන් අර අරකේ තිබුණේ ස්කන්ධ පංචකයේ ක්‍රියාවලියක්නේ. දැන් ඒක ඒ ස්කන්ධ පංචකයෙන් ගොරෝසු බල. හරි. සලායතනිය ගෝචර කරගෙන දැන් එහින් ක්‍රියා කරනවා. ක්‍රියා කරනවා. තේරුණානේ? එහෙමයි. එතකොට දැන් මෙතෙන්දී සත්‍ය පුද්ගලයේ පැනවිලානේ. එහෙමයි. ඒක ශරීරයකුත් ගෝචරයි. මෙයාට තුනක් තියෙනවා දැන්. හිතකුත් තියෙනවා, කයකුත් තියෙනවා, වචනයකුත් දැන් පිටිටලා තියෙනවා. දැන් ක්‍රියා කරනවා. ආන්න. දැන් මෙයා ඒ තුනෙන් තමයි ක්‍රියා කරන්නේ. ඒ ක්‍රියා කරන ස්වરૂප තුන තමයි ඔය කියන්නේ. කාය, වාචික, මානසික සංඛාර. කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර කියන්නේ අන්නේ තුන. තේරුණා? දැන් මේ තුනෙන් ක්‍රියා මෙහෙම ක්‍රියා කරනකොට සත්ත්ව පුද්ගල ස්වභාවය තුන තමයි ක්‍රියාත්මක වෙන්නේ. තේරුණා? එහෙමයි. ඒක සලායතනේ පහළ වුණයින් පස්සේ තමයි ඒ කාය සංඛාර වාචි සංඛාර ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් දැන් ඒ කියන්නේ දැන් භාවනාවේ ධ්‍යාන දැන් විසාන්ත එහෙම හරි ලස්සන. අනේ මොකද්ද මේ මේ දැන් කාය සංඛාරයේ කොතෙන්ද දුරු වෙන්නේ? වාචී සංඛාරයේ කොතෙන්ද දුරු වෙන්නේ? තේරුණා. ඒතකොට හැම වෙලාවෙම මේ වාචී සංඛාරය කියන්නේ පංචස්කන්ධයට ගෝචර වෙන එක. එහෙමයි. ඒක වාචී සංඛාරය කියන්නේ අර හේතුඵලයි කියන්නේ ඒක. තේරුණා නේද? තේරුණා. එහෙමයි. ඒතකොට අර යා දැන් ක්‍රියා කරනවානේ. අහ සිතින් ක්‍රියා කරන වචනේ කයි. ඒ තුන. ඊට පස්සේ දැන් සත්‍ය පුද්ගලයෙක් මෙතන ඉන්නවද නැද්ද? පැනවිලි ඉවරයි. පැනවිලි ඉවරයි. තොර එයාට මේ දැන් අපි කියමු ගලක් උඩට විසිකර බිමට වැටෙනවානේ. ඒ වගේ කල ක්‍රියාවට විපාකයක් හැදෙනවා. දැන් හිතින්, කයින්, වචනයෙන් ක්‍රියාත්මක වුණාම ඒකට විපාකයක් හැදෙනවා. කර්මය. ඒ අන්නේ විපාක ස්වභාවය තමයි පුඤ්ඤා විසංකාර, අපුඤ්ඤා විසංකාර, ආහනිඤ්ඤා විසංකාර කියලා කියන්නේ. තේරුණාද? දැන් අර සත්‍යයට පුද්ගලයාට විපාකයක් හැදෙනවා එතන. දැන් සලායතනෙ පහළ වුණා. ඒකෙන් ක්‍රියා කරනකොට දැන් විපාකයක් හැදෙනවා. හරිද? දැන් ඔන්න ඔතන ඉඳලා තමයි මහා දීලකට හටගන්න. දැන් සලායතනේ පහළ. දැන් ඔය ටික ඔය සංඛාර වර්ග තුන තේරුණා. දැන් ඔය සබ්බේ සංඛාරා කිව්වහම ඔය ඔක්කොම ටික අයිති. පහමයි තුනමයි තියෙන්නේ. සෙතෝර බුදුහාමුදුරුවෝ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. යදා පඤ්ඤාය පස්සේ ඔය තුනම දකින්නවා. ඊළඟට දැන් ඔතෙන් පස්සේ දැන් ඇහැකුත් තියෙනවනේ. හා. කනකුත්, නාසිකුත්, දිවකුත්, ශරීරේ කොහොමද පහළ වෙනනේ? තේරුණා. එතකොට දැන් ඔය ආයතන 6 පිහිටියා. දැන් හරි. දැන් මේ ආයතන 6ට දැන් ඔන්න දැන් අபிසංකත කරනවා කියන්නේ මේක. මොකද්ද මේ? දැන් සලායතනේ 15 වුණා ඒක අபிසංකති. දැන් ඒකින් ක්‍රියා කරනවා. මොකද්ද? ඇහින් රූප දකිනවා, මේ ශබ්ද අහනවා, රස විඳිනවා, එහෙම කරනවා. එහෙම. එතකොට ඒක ඇහැට දැන් රූප ගෝචර වෙනවා. රූප ගෝචර වෙනවා. රූප ඇහැ රූපයයි ගෝචර වෙනකොට අර දැනීම් ස්වභාවය එතන පහළ වෙනවා. ස්පර්ශය හට ගන්නවා. තේරුණාද? එහෙම. මොන දැනීම් ස්වභාවයද පහළ වෙන්නේ? ඇහි දැනීම් ස්වභාවය. ආ චක් ඇහි දැනීම් ස්වභාවය පහළ වෙනවා. ඒ පහළ වෙනකොට මොකක්ද ඇති වෙන්නේ? වේදනාව වට ගන්නවා. පෙන්න ස්පර්ශය හට ගන්නවා. නේ. දැන් ඔය මේ ඔන්න ඔතන ඉඳලා තමයි දැන් ධර්ම දේශනාවල ගොඩක් විස්තර වෙන්නේ. ප්‍රකට වෙන්නේ එතන. එතන ඉඳලා තමයි ප්‍රකට වෙන්නේ. ඇහි රූපය ගැටෙනවා එතන ඉඳලා. හැබැයි එතකොට හැබැයි ආනි විඥාණය පහළ වෙනවා. හැබැයි විඥාණය එතෙන්දි නෙවෙයි පහළ වෙන්නේ. ගොඩක් තේරුණා. එතකොට අර විඥානේ දැනීම් අර දැනීම් ස්වභාවය දැන් අර දැන් අර ඔක්කොම ඒක තමයි. දැන් ඒත් එහෙම විස්තර කරගෙන ගිහිල්ලා අපෝ පටිසමුපාදයට ගලපුවොත් ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. හරි අතන දැන් ප්‍රකට වෙලා ඉවරන්නේ අතන. ආ එතකොට දැන් මේ ඇස ගෝචර වුණා. දැන් ඒක තමයි එතෙන්දී අපෝ විඥානයක් ගැන කතා කරන්නේ නැහැ නී ස්පර්ශය ගැන කතා කරන්නේ. තේරුණා? එහෙමයි. ඇහැ දැන් ප්‍රකට ගෝචර වුණා. රූපේ ගෝචර වෙනවා. දැන් අර දැනීම් ස්වභාවයත් එතන පහළ වෙනවා. දැන් අපි නහය ගැන හිතුවත් මහපට ඇඟිල්ල ගැන මතක නැහැ. එහෙනම් අන්න ඒ වගේ ඒ මොහොතේ රූපේ එනකොට එතන පහළ වෙනවා. ඒ දරන්නේ කන ගැන අරමුණක් නැහැ. හැබැයි මොහොත ආපු ශනේ කනට යන්නත් පුළුවන්. තේරෙනවා? ඊළඟට අන්නේම ස්පර්ශය පහළ වෙනවා. එතකොට දැන් ස්පර්ශය පහල ස්පර්ශය නිසා දැන් වේදනාවක් උපදිනවනේ. වේදනාව දැන් ස්පර්ශ දැන් රූපයක් නම් ගැටුනේ ඒකට අනුව වේදනාවක් ඇති වෙනවා. එතකොට වේදනාව පහල වුණාම වේදනාපච්චය තණ්හා. මොකද කරන්නේ? තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ දැන් අපි අර කිව්වනේ අතින්ද කිව්වනේ මේ අවිජ්ජා පච්චය සංඛාර සංඛාර එහෙම තණ්හ එතනෙම තණ්හාව කතා කරන්නේ. එහෙම. ප්‍රශ්න කරන්නේ. එතකොට දැන් අතින්දි අපි දැන් මෙතෙන්දි කතා කරනවා තණ්හාව. ආපහු. ඔව්. තේරුණා? එහෙම. ඔව්. ඉතින් මොකද්ද මේ තණ්හාව? ඒ අර මං හිතන්නේ දැන් මේ ඇහැකුත් ගෝචරයිනේ දැන්. ඔව්. දැන් බාහිර රූපයකුත් ගෝචරයි. ආ එක්ක දැන් ඒක ලබන්න තණ්හාවක් කියනවා. එකෝ මේ ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ ආධ්‍යාත්මයක් ගැනද කියන්නේ බාහිරයක් ගැන? බාහිරයක් ගැන. ඔව් බාහිර. අතෙන්ද හටගත්තේ ආධ්‍යාත්මය ගැන. ආධ්‍යාත්මයේ පැන වෙන තෘෂ්ණා. ඒක පංචස්කන්ධේ. කන්දේ. දැන් මේකත් දැන් මෙතෙන්දී අහුවොත් එහෙම පංචස්කන්ධේ නැද්ද කියලා? ඔව්. දැන් තේක හැදුවාම දැන් කී තේක දැන් තේකට කහට දැම්මා. වතුරේකට කහට දැම්මා. එතකොට අපි වතුර කියන්නේ නැහැ නේ. මොකද වතුර තියෙන අය. ආ දැන් වතුර නැද්ද කියලා? තියෙනවා. එතකොට සංඥාද අතන හට ගන්න තණ්හාවයි මෙතන හට ගන්න තණ්හාවයි තණ්හාවල් දෙකක් නේ සානම තණ්හාවේ කියන්නේ තණ්හාව කියන්නේ ස්වභාවය ස්වභාවය වේදනා උපාදාන ස්කන්ධයේ සංග්‍රහයට යනවා කියනවා. හරි. එහෙම. ඒක මට දැනෙච්ච විදිහක් මේ දැන් අපි සලායතන හට ගන්නකම් සමහර වෙලාවට මේ වැරදි අදහසක් ඇවිත් ගන්න. අර දැන් අපි කීක දෙනකොට අම්මගේ බඩ ඇතුලේ වෙන දේවල් අපිට කක්වත් පේන්නේ නැහැ, ප්‍රකට නැහැ. එතකොට පුද්ගලයා අපි දැක්ෙන්නේ ඉපදුනාට පස්සේ තනින් තමයි සලායතන හරය නිකන් මම මට නිකන් උදාහරණයක් විදියට ගත්තා වගේ කියලා මම හිතේ. එතනින් පස්සේ තමයි අපිට ප්‍රකට වෙන්නේ. එතකොට තමයි අපිට මේ ඉතුරු ඒවා කොහොම පේන්න ගන්නෙ. අර අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප එනික ඔක්කොම නිකන් අර ඇතුලේ ඇති වෙන දේවල් වගේ කියලා එහෙම හිතාගත්තා. ඔව් ඔව්. දැන් අර ළමයා කුසින් බිහි වෙනවනේ. බිහි වෙලා එයා එයාට ඉතකන් අර විඤ්ඤාණ ස්වභාවයක් තිබුණට එයාට ඒක දන්නේ නැහැ නේ. ප්‍රකට නැහැ. එයාට ඒක දෙකෙනෙක් උදාහරණ කියන්නේ පුංචි ළමයගේ දැන් පුංචි ළමයට මම කියන මඤ්ඤණාවක් නැහැ. මම කියන හැඟීමක් එයාට උපදින්නේ නැහැ. හැබැයි එහෙම හැඟීමක් يعني මම කිය දැන් පුංචි ළමයෙකුට මේ අහනවා මේ මම කියන කියන්නේ දැඩි හැඟීම දැන් අපි කියනෝනේ මොකක් හරි දැක්කහම මේක මගේ එහෙම කියලා උපන්න දවසේ ළමයට ඕක නැහැනේ. හැබැයි ඒක නැති එකම ඒක නැති එකම තමයි යාට ධර්මයේ තේරුම් ගන්න බැරිකම කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ යාට ඒක තේරෙන්නේ නැති එකම තමයි මේක තේරුම් ගන්න බැරිකම. ඒක අන්න ඒ වගේ තමයි මේ පණිහිතින් පිරිසිදු වුණාට වැඩක් නැහැ යාට අර කලින් ගෙන ආපු ටික තියෙනවා. තියෙනවා. ඒක යාට තේරෙන්නේ නැහැ. ඊළඟට දැන් තණ්හාව ගන්න දැන් උපාදාන. දැන් ඒ තණ්හාව කියන්නේ අරක ඕන කියන එක. උපාදාන කියන්නේ මොකක්ද? දැඩි උපාදාන. ඒක නැතුව බෑ. ඒක එක්ක අයින් කරන්න ඕන, එක්ක අරගන්න ඕන. ඒතකොට දැඩි කොට ගැනීම තමයි උපාදානය කියන්නේ. ඒක එතකොට මොන ක්‍රමයකින් හරි ඒක ගන්නවා. එක්ක අයින් කරන ඔක නිකරන්නේ කොහෙද ගන්න එක්ක අයින් කරන දෙක ඊළඟට මොකක්ද? ජාති බව. ඊළඟට මොකද්ද බව කියලා කියන්නේ? බව අන්නේ මොනද එක? දැන් මොකද බව කියනකොට රූප බව, අරූප බව, කාම බව කියන තුනම ගැන කතා කරනවා. එතකොට මේ පංචස්කන්ධයකට අදාළවනේ මේ කතා කරන්නේ. තේරෙනවා? පංචස්කන්ධයකට අදාළව කතා කරනවා. පංචස්කන්ධ දැන් මේ 31 තලයේම තියෙනවා නේ. එතකොට මේ 31 තලයේටම අදාළව තමයි මේ පටිච්චසමුප්පාදයේ විස්තර කියන්නේ. එතකොට මෙතන භව කියලා කියන්නේ දැන් අපිට ලැබෙන්නේ කාම භවය. මේ කාම භවයක්. එතකොට රූප භව, අරූප භවත් තියෙනවා. එතකොට මේ සත්‍යයන්ට හේව ගෝචර වෙනවා. ඒත් පටිච්චසමුප්පාදනේ ක්‍රියාත්මක වෙන්නේ. මම කියන්නේ තේරෙනවා. එතකොට නමුත් අපිට ගෝචර වෙනවා කාම භවය. මං කියන එක තේරෙනවා. ඊට පස්සේ ඉතින් අන්න භවයේ හටගත්තා කියන්නේ ඒකයි. අර අර මේ කාම භවයක රූප කාම භවයක දැන් ස්කන්ධ ටිකක් හටගෙන සලායතනත් හටගෙන දැන් ලියලා නෝ භවයක තමයි ලියලා. මං කියන එක තේරෙනවා. අර පැනවුණු දැන් අර දැන් වෙනස් වෙවි ඇවිල්ලා අර ස්කන්ධ පහක් දැන් භවය තුල තියෙන්නේ. දැන් භවී පිහිටියා. දැන් ඒ මේක ලබන්න යනවනේ මේක දැන් තියෙන එකක් නේ අපිට. දැන් මේකේ තියෙන එකක් අපි ලබන්න යනවා. ප්‍රකට වෙලා තියෙනවා. මේ මේ කාම ලෝකයේ තියෙන එකක් අපි ලබන්න යනවා. ඒකනේ දැන් තණ්හාව. ඒක ඕනම කියන එකනේ උපාදානය. ඊළඟට භවය. භවය කියන්නේ දැන් අරක ලබන්න ඕන කියලා. ඒක දැඩි කොට එන දැඩි කොට ගන්නකොටම කාම භවයේ පැන වෙනවා. මේ භවය උපාදාන කළා වෙනවා. දැන් හිතන්නකො මේ රූපි බ්‍රහ්ම ලෝකයේ ඉන්න කෙනෙක් කියලා. එයා දැන් දැන් ඒ පුද්ගලයා ඒ තැනත්තා තත්වයස් ආයතන පහල පහටගෙන එහෙම ඒ විදිහට ඇවිල්ලා බාහිර දෙයක් පිළිබඳව උපාදානිය පහල වෙනවනේ. එහෙම. ඔව්. දැන් හිතන්න ඒ උපාදානිය පහල වුණාම දැන් එයාට භවය මොකද්ද? එයාට කාම භවයද තියෙන්නේ? එහෙම. එයාට රූප අරූප භවයක් හෝ කාම භවයක් කියලා පුළුවන් නේද? එයාට කාම භවයක් නෙමෙයි. එයාට රූප භවයක්. මොකිනේ? කාම භවය කියන්නේ ඒකෙත් වෙනස තේරුම් ගන්නවා. කාම භවය කියලා කියන්නේ මෙන්න මේ ඝන ගුරුසු වස්තු තියෙන හපල කුටල පොඩි කරලා කන්න පුළුවන් ඒවා තියෙන තමයි කාම භවය ගණයට ගැනෙන්නේ. ඒ රූප භවය ඊට වඩා වෙනස්. ඒකේ මේ දැන් රූප කිව්වහම දැන් දැන් හිතන්නකෝ අඹගෙඩි එක සුවඳ තියෙනවනේ. සුවඳ කියන්නේ රූපයක්. එතකොට යා අඹගෙඩි ඕනේ අර සුවඳ ටික ප්‍රමාණවත්. ඒ කියන්නේ අඹගෙඩි එක දැන් අපි කාම භවයේ ගත්තාම අඹගෙඩි ඕන. දැන් රූප භවයේ ගත්තාම ගෙඩි එපා. සුවඳ ඕනේ. ඒ කියන්නේ සමහරවිට ගෙඩියේ ස්වභාවය ප්‍රකට නැද්ද? සුවඳ විතරක් තියෙනවා. ඒ උදවියට ඒක ගෝචර නැහැ. නෑ ශරීරයට අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. එහෙම ඝනගුරුණු ශරීරයක් නෙමෙයි. මේ අර කබලින්කාකාර ආහාර පිළිබඳව විස්තර කරනකොට ඒක විස්තර කරන්නේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක හයක් දක්වා විතරයි. එතෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ අර මේ ඝනගුරුණු කබලින්කාකාර ආහාරය විස්තර කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ලට අවශ්‍ය නැහැ. තේරෙනවද? එහෙමයි. ඊළඟට දැන් එතකොට දැන් අරූපී බ්‍රහ්ම ලෝකයේ ඉන්න කෙනෙකුට නම් එයාට භවය මොකද්ද එතකොට? අරූපී භවය. අරූපී භවය කියන්නේ එයාටත් මොකක් හරි නේව සංඥා නාසංඥ මොකක් හරි සංඥාවක් නෙතන ප්‍රකට. එතකොට එයාට ඒක ප්‍රකට ඒක ඒ භවය තමයි උපාදාන වෙලා. දැන් අපිට මේ කාම භවය තමයි උපාදාන වෙලා තියෙන්නේ. ඒ වගේ සමනාලසද එතරම් අරූපී භවය මේ ප්‍රකට වුණාට දෙන්නේ ඒ වුණාට යාගේ දැන් පරණ තිබිච්ච මේ කුසල් ඉවර වුණාම ඊට පස්සේ ආපහුම ඒක රැඳෙන්න පුළුවන් නේ පුළුවන් පුළුවන් තත්තර පාගතත් වෙනවා ඒ වෙලාවේ භවයක් ඇති කරගන්නේ ඒ තියෙන ඒ ආත්මෙදීදී ඇති කරගන්නේ කාම භව නැත්තම් අර මේ රූප භව නැතනට අනුව තමයි ඒක සැකසෙන්නේ ඉන්න තැනට අනුව එතකොට අන්න ඒ වගේ දැන් මේ හැම මොහොතකම අපි වස්තුවකට හැම බැඳෙනවා කියලා කියන්නේ භවය සකස් වෙනවා කියන එකයි. තේරුණා? ඒක දෙවියෙක් වේවා, බ්‍රහ්මීෙක් වේවා, කවුරු තිරිසංසතෙක් වුණත් ඒ හැමෝටම ඒකට වස්තුවට එහෙම වෙනවා කියන්නේ භවය සකස් වෙනවා. බල්ලෙක් වුණත් වාරයිනේ යනකොට බුරාගෙන යනවා කියන්නේ ඒ සත්‍යයට ඒ භවය සකස් වෙලා ඉවරයි. එයා දන්නේ නැහැ නේද? ඒක. ඔව්. ඒකෙන් ඒ තිරිසනාගේ භවය සකස් වෙනවා. එතන සාමාන්‍යයෙන් අපි කාම භවයක ඉන්න කෙනෙක්ද පටිච්චසමුප්පාද තල 31ටම ක්‍රියාත්මක කරන. එතකොට ඒ හැම කාම භවයක ඉන්න කෙනෙක් අපි හිතමු කවදාකවත් රූප භවයක් ගැන අහලා නැහැ. එයාට දන්නෙත් නැහැ. හම්බ වෙන්නෙත් නැහැ. එතකොට මරණයන් මත් කියා කියලා කොහොමද ඉපදෙන්නේ රූප භවයක? එයා දැකලත් නැ දන්නෙත් නැහැ. රූපය කියන එක එයා පිළිසිඳ දැකලා නැත්නම් එයාට ඒක ප්‍රකට නැහැ. ඒ කියන්නේ දම්පින් කංගලාර බ්‍රහ්ම ලෝකය යනවා කියන්නේ දිව්‍ය ලෝකය. ඔව්. නේ භාවනා කළොත් බ්‍රහ්ම ලෝකය. ඇයි රූපය ටික රූපේ ප්‍රකට වෙලා තියෙන්නේ? තේරුණා. ඊළඟට දැන් බව කියනකොට ඔය තුනම දැනගන්න ඕන. කාම බව, රූප බව, අරූප බව. තේරුණාද? ඒකට කාම කාම බව කිව්වහම දැන් හිතන්නේවා හොඳ හොඳ දේවල් විතරයි කියලා. ඒතර කාම දුගතියක් තියෙනවනේ. කාම භවය කිව්වහම අර කාම දුගති භූමියත්යි තියෙන්නේ. දේශික සකස් වෙනවා කියන්නේ අර භූමියට අදාළ එකක් තමයි, භවයක් තමයි සකසෙන්නේ. තේරෙනවද? ඊළඟට ඔහොම. ඊළඟට භවපච්චය ජාති. ඊළඟට මොකද්ද හේ මේ මොකද්ද මේ ජාති. ජාති කියන්නේ දැන් ඉපදෙන හට ගන්නවා ඉපදෙනවා. දැන් ජාති, ජරා, ව්‍යාධි, මරණ. දැන් හිතන්නකෝ සත්‍ය වශයෙන්ම අර පුද්ගලයා දැන් අපි හිතමු දැන් අපි දැන් අතෙන් දෙකක් තේරුණානේ කට්ටියට. තණ්හා උපාදාන ළඟට එහෙම. ඒකට දැන් හිතන්නකෝ දැන් උපාදාන කියලා කියන්නේ අරක දැඩිව ගන්න කියන එක නේද? දැන් ඒකට ඒ නිසා භවය හටගත්තා. එතකොට දැන් ඇත්තටම දැන් අර මිනිස්සයා ලං කරගත්තේ ඒ සත්‍යය ලං කරගත්තේ අර වස්තුව විතරයිද? නෑනේ, જાතියත් එක්කම තමයිනේ. ඒ කියන්නේ දැන් අර දැන් සලායතන පහළ වෙලා දැන් යා ඇත්තටම ලං කරගත්තේ අර වස්තුවද අර දැනෙන හැඟීම් ටිකද? පහළ වෙච්ච සිත. ඔහේ ඒ වස්තුව කියලා ගත්තෙම අර හැඟීම් ටිකම තමයි නේද? ආ හොඳේ. ඒ වස්තුව අර කියලා ගන්නේම හැඟීම් ටික. එයා අර වස්තුව අර දැන් අපි මේ ඒ වස්තුව කියලා ගන්නේම එයා ලං කරගන්නේ හැඟීම් ටික. තේරුණාද? එතකොට ඒ වස්තුව ලං කරගන්නවා විදිහට තමයි හැබැයි තේින්නේ. දැන් අපිට දැනෙන්නේ වස්තුව ලං කරගන්නවා. ඇයි ඒ අපිට අර ටික තේින්නේ නැහැ නේ? අර අවිද්‍යාව පත්‍ය සංකාර ඉදි තේින්නේ නැහැනේ. ඉතින් අපිට දැන් ප්‍රකට ටිකනේ අපිට අපි ක්‍රියාත්මක කරන්නේ. අපිට තේින්නේ මේ වස්තුව ලං කරගන්නවා. හැබැයි ඇත්තටම මොකද්ද ලං කරගෙන තියෙන්නේ? අර දැනීම් සමුදාය තමයි තවත් අර උපාදාන කරගන්න තියෙන්නේ. ඒ අර උපාදානයටම අර ටික උපකාරයක්. අර බාහිරේ වස්තු ටික උපකාරයක් මිසක ඒක ලං කරගත්තා නෙවෙයි. ලං කරගන්න නැති මම ඉන්නේ පරිදි මම තියෙන ස්වභාවයක් ඇත්තටම නෑ. ඒක ලං කිරීමක් පනවන්න බෑනේ මං කියන එක තේරෙනවද? එහෙම හොඳ. ඊළඟට අපි දැන් ජාති කියලා කියන්නේ හට ගන්න. දැන් මේ සත්‍යය තුළ දැන් ස්කන්ධ වශයෙන් දුක හටගෙන ඉවරයි. ඒක පංචස්කන්ධ දුක හටගෙන ඉවරයි. ඒ වගේම සලායතන දුක හටගෙන ඉවරයි. ඒ සලායතනය නිසා තමයි මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ පැනවෙන්නේ. එහෙමයි. තේරුණාද? අර සලායතන දුක තමයි තණ්හා, උපාදාන, භව කියන්නේ සලායතනයේ නිසා හටගන්න දුක. තේරුණාද? එහෙමයි. එතකොට දැන් ඒකනේ. දැන් අර සලායතනය නිසා තමයි අර තණ්හාව, උපාදානේ, භව කියන මේ ටික පැනවෙන්නේ සලායතනය නිසා. දැන් සලායතනෙන් නැත්නම් ওই ටික පණවන්න බෑ. සලායතනිය නැතුව තණ්හාවක්වත් උපාදානයක්වත් ඒ ටික පණවන්න බෑ. ඒ ටික ගැන කතා කරනකොටම මේ සලායතනියක් පණවන්න. මං කියන්නේ තේරෙනවද? එහෙමයි. එතකොට දැන් සලාය දැන් මෙයා දැන් මේ විරායනවා. උපදිනවා. උපදිනවා කියලා කියන්නේ දැන් එයා උපදුණා දැන් ජාතිය. ඔව්. උපදුණා දැන් ස්කන්ධ වශයෙන් එයාට දුකක් තියෙනවා. ඔව්. ඊළඟට සලායතන වාසියෙන් එයාට ඉපදුණු දුකක් කියනවා. තේරෙන එයාට ඒක දැනේ. දැන් අපි මේ පිටින් ඉඳන්නේ මේක විස්තර කරන්නේ. එතකොට ඊළඟට ඒ සලායතන නිසා හට ගන්න දුක තමයි මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා කියන්නේ. මොකද කියන්නේ? එහෙමයි. මේ සලායතන නිසා මොකද්ද වෙන්නේ? විරාජ උපදිනවා. සලායතන නිසා දැන් අපි අර අරමුණුත් එක්ක අරමුණුත් එක්ක හැම වෙලාවකම උපදිනවා අපි. මොකේද උපදින්නේ? දැන් හිතන්නකෝ දැන් අපි කිව්වනේ භවය ගැන කතා කරන්නේ. ඔව්. ඒ භවය කිව්වේ අපි දැන් හොඳටම සිහිය මතු කරගන්න. දැන් අපි භවය කිව්වේ මොකේද? භවය කිව්වේ දැන් කාම භව, රූප භව, රූප භව කිව්වා. ඒතකොට අපි කිව්වා ඒ වස්තුන්ට බැඳෙනකොට අපිට කාම භවය පැනවෙනවා. දෙවියන්ට නම් ඒත් එහෙමයි. ඊළඟ තිරිසන් සතුන කාම දුගති භවයේ කාම භවයම තමයි පැනවෙනවා. ඒ කියන්නේ බ්‍රහ්මයන්ට නම් ඒ රූප භව, අරූප භව පැනවෙනවා. තේරුණාද? එතකොට දැන් මේක පැනවේ දැන් හිතනවා අපි ඔන්න දැන් එක රූපයක් දකිනවා උදාහරණයකට දැන් ඔන්න දැන් අපිට ඒක ලස්සනයි හොඳයි කියලා හිතුණා දැන් ඒ කියන්නේ මොකද්ද තණ්හාව උපාදාන වුණා දැන් බය පැනවුණා පැනවිලා දැන් ඕක දැන් නේද ඔන්න දැන් අපි මෙතන දැන් හිතමු දැන් ඕක දිහා බලන් ඉඳලා ඔන්න දැන් තව කෙනෙක් මොකක් හරි එකකට කතා කරනවා දැන් අපි එතෙන්ට යනවා ඊට වඩා ලස්සන එකක් තියෙනවා තේරුණා දැන් මොකද්ද උනේ ඒකට තණ්හාව උපාදාන අරක අර කීපදිලා මැරිලා දැන් මේක ඉපදිලා ඉපදුනානේ. මං කියන්නේ තේ. එහෙම. ඒතර එතන ಜಾති ජරා ಜಾතිය කියලා කියන්නේ අන්නේ අරකට එක උපදිනවා මේ පංචස්කන්ධේ. මොකක් එක්කද? අර අවස්ථාවේ වාක්‍ය. ඒ අරමුණත් එක්ක උපදිනවා. තේරුණා? එහෙමයි. දැන් පළවෙනි සැරේ අපිට හිතමු මල් පැලයක් ගෝචර වුණා. දෙවෙනි සැරේ ධාතු කරඬුව ගෝචර වුණා. දැන් පළවෙනි සැරේ මල් කරඬුව ගෝචර වුණාම නපිට ආවනේ එක ලස්සනයි හොඳයි එහෙම කියලා මොකක් හරි හැඟීමක් ආවා එහෙම හොඳ දෙයකට අනුව භවයේ පැන වුණා තණ්හා උපාදාන භව ජාතිය පැන වුණා ඒතකොට ඒක ජරා මරණ උණු නිසා තමයි ඒක ජරා මරණ වෙනවනේ ඒ ජරා මරණ උණු නිසා තමයි අපිට ද කවුරු හරි කතා දැන් කියනවා ආපෝ එතන ඊට වඩා වෙන එකක් ඒක තියෙනවා ලස්සන කරඬුවක් ලස්සන මල් මාල අරම ඒ ගොඩක් තියෙනවා දැන් තියෙන්නේ දැන් අර අරකට වැඩිය අර දැන් අරක ඉවරයි ඉන්නේ දැන් තියෙන්නේ මේක ගෝචර වෙනවා එහෙමයි දැන් ඒකත් එක්ක මොකද වෙන්නේ තණ්හා උපාදාන තණ්හාවෙන් ජාති ජන්හාවෙන් උපදිනවා තණ්හාවෙන් භවය භවයේ දැන් උපදිනවා මං කියන්නේ තේරෙනවා එහෙමයි හිතන්න ඕන දැන් පටිච්චසමුප්පාදේ ඇත්තටම ඉතින් ගැඹුරු එකක් නේ ඒතකොට මේ දන්න ධර්මෙන් හිතන්න ඕන දර භවය පැන වුණාම ඊළඟට ඒකත් භවය කියලා කියන්නේ අරක ඕන ඒක ලබන්න යනකොට භවය පැනවෙලා ඒ පැනවෙලා ජාති ස්කන්ධ පහ මේ පංච උපාදානස්කන්ධයක් දැන් තියෙනවා දැන් පංච උපාදානස්කන්ධ නිසා දැන් ඒකට තියෙන ඝනගොරෝසු ශරීරය ඒතකොට දැන් ඒක ජාති ඉපදිලා හටගෙන ඉවරයි දැන් ඒතකොට ඒක තමයි දැන් මේ අපිට දැනෙන්නේ හොඳටම එහෙම නෝ අර අනිත් රූප දෙක ප්‍රකට නැහැ නේද? ආයෙ වෙලාවේ නැහැ නේද? ඒක ගැන කියන්නේ අහනෝනේ. ඊයේ කාපු එකක් ගැන කියන. අද කාපු එකකුත් කියන. දැන් අනේ ඊයේ මොකද කරේ? අද කරපු එක ගැන කියන්නේ නැහැ. නෑ. ඊට පස්සේ කියන්නේ ඊයේ කරපු එක. ඊයේ ප්‍රකට වෙලා තියෙන්නේ. ආන්න හරි. දැන් අද කරපු එක ගැන නම් ඊයේ කරපු එක කියන්නේ නැහැ. හෙට කරන එක කියන්නේ නැහැ. මේ දෙක ප්‍රකට. හෙට කරන එක ගැහුවොත් එහෙනම් හෙට කරන එක කියනවා. මෙතන අද කරන එකවත් ඊයේ කරපු එකවත් කියන්නේ නැහැ. අන්න ඒ වගේ මේ අවස්ථාවේදී අර දෙක කතා කරන්නේ නැහැ. අර රූපී එකවත් අරූපී එකවත් කතා කරන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේ ගෝචර උනේ මොකද්ද? ඕලාරි. තේරෙනවද? එහෙම. ඊළඟට ඒ කියන්නේ සාවින්නන්ස මේ ඇහෙන් කනින්ස මේ ආයතන 6න් අපි ගෝචර කරන හැම වෙලාවෙම පංචපාදානස්කන්ධ ක්‍රියාවලියක් හටගන්නනේ. ඒ කියන්නේ මන ආරම්මණයකටම තමයි ඔය කියන්නේ නේ සමින්නාන්තේ. ඒ කියන්නේ ඇහි රූපයයි ඇහි චක්කු විඥානයයි නිරෝධයත් එකම අර මන දැම මනෝ විඥානය හටගෙන ඒ මනෝ විඥානයම තමයි ඔය උතර කියන්නේ සමින්නාන්තේ නේ. ඔව් මනෝ විඥානය කියලා කියන්නේ දැන් විඥා එතනත් අර ස්කන්ධ පංචකයක්ම තමයි විඥානය. ඔව් ඒකම තමයි. ඔව් තේරුණාද? එහෙමයි. අර එතනත් මනෝ විඤ්ඤාණය කියලා මම දැන් අදක් ඇස රූපේ චක්කු විඤ්ඤාණයෙන් දැන් අපේ රූපයක් දැක්ක දකින්න කොටම ඇසයි රූපේ ගැටුණ දැනීම පහළ වුණා. ඒක එතනින් නිරුද්ධ වුණා මන ධම්ම වශයෙන් ස්පර්ශ වෙනවා. ඒ තරම් ස්කන්ධ පංචකය තමයි. එහෙම තමයි. ඊළඟට දැන් මේ ಜಾති ජරා ಜಾතිය තේරුණා. මේ ಜಾතිය කියන එක හොඳට තේරුම් ගන්න. එහෙමයි. ඊළඟට ಜಾතිය කියන්නේ අර ඒ අරමුණත් එක්ක ඒ වස්තුවත් එක්ක පහළවීම. එතකොට මම ඉන්නවා දැන් ඒකත් එක්ක. නේ? එහෙමයි. ඊළඟට මොකද වෙන්නේ? ඒකත් එක්ක දැන් කෙනෙක් ඉන්නවා බාහිර එකක් තියෙනවා. මම ඉන්නවා දැන්. තේරුණානේ. දැන් ඉතින් අර ඒ උපාදානීය ස්වභාවය. බාහිර එකක් තියෙනවා. දැන් මම ඉන්නවා දැන් ඒක දැන් එහෙම ඒ ਬਾහිර එකක් තියෙනවා මම ඉන්නවා කියලා දැන් මේ පැන වෙනවා කියලා කියන්නේ දැන් ඉපදීම පැන වුණා අර තේරෙන ජාතිය පැන වුණා මේ ජාතිය පැන වුණා කියන්නේ ජරා මරණ ටික පැන වුණා ඊළඟට මොකද වෙන්නේ මේක ජරා මරණ කියන්නේ ඒක එක දිගේ ඒ විදිහටම තියෙන්නේ වෙනස් වෙවි ඒක වෙනස් වෙනවනේ එතකොට වෙනස් වෙනකොට ජාති ජරා මරණ පැන වෙනවා ඊට පස්සේ මොකද අර දැන් ගෝචරණ වස්තුව තියෙන ඒකත් එක විදිහට තියෙන්නේ නෑ. ඉවත් වෙනස් වෙනවා. ඉතින් ශෝක පරිදේව දුක්ඛ දෝම මනසුපායාසා කියන මේ ටික උපදින්න යන්න ඕන. තේරුණා? එහෙමයි. එතන ජාතියදී අපි හඳුනන දැන් මේ දෙවෙනි සැරේට අපි කියනකොට භවයෙන් පස්සේ ඇති වෙන ජාතිය මෙතනදී කියනකොට අර ආයේ කෙනෙක්ව ඉපදිනවාම කියන එක නෙමෙයි. අපි මෙහෙම ඉපදෙනවා මේ දැන් ඉපදිලා ඉන්න විදිහට ඉපදෙනවා කියන එක නෙමෙයි. තවත් දෙයක් ඇති වෙනවා කියන එක විතරයි. හොඳ හොඳ ප්‍රශ්නයක් නෝ නැහැ නැතු කරේ. ජාතිය විස්තර කරනකොට ආකාර කීපයකින් විස්තර කරනවා. ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාවෝ කියලා තමයි කියන්නේ. ඒතකොට අන්න ඒ ආකාර ඔක්කොම දැන් ඒතකොට කියනවා මේ දැන් ඒ ජාතිය කියනකොට ජාති කියන වචනේ පරියාය කීපයකින් විස්තර කරනවා. අර සංඛාර කීපයකින් විස්තර කරනවා. ඒතකොට ජාති කියනවා හට ගන්නවට. ඊට පස්සේ මනාලෙස දැන් මව කුසක වගේ හට ගන්නවට කියනවා ඒකත් ජාති. ඊළඟට බිත්තරයක වගේ හට ගන්නවා. ඒක සංජාති. ඉතින් ওই විදිහට හට ගන්න ක්‍රම තියෙනවා. ඊළඟට එක ඊළඟට කන්දානම් පාතු භාවෝ. ස්කන්ධයන්ගේ 15වීමක් ජාති. ඒක තමයි හැමදෙස්සෙම. අන්න ඒක තමයි මුලින්ම අපි කතා කළේ ජාතිය හැටියට. ඒ ජාතිය මෙතෙන්දී සත්‍යයේ පුද්ගලයේ සහ ශරීරයක් ප්‍රකටයි. ඒතර දැන් ඉපදීන දිරායම ඒක ඒ උනත් අපි පංචස්කන්ධය හැමදෙස්සෙම උපාදානය කරමින් ඉන්නේ. ඔව්. එතකොට හැමතිස්සෙම උපදින්න. අන්න හරි. එතකොට දැන් කොයිම මොහොතකවත් මේක ගැලවෙන්නේ නැහැ. නෑ. දැන් අර තන්න අපව මරණයෙන් කෙලවර වෙනවා. මරණයෙන් කෙලවර වෙනවා කියන්නේ මරණයට පත් වෙනවා කියන්නේ උපතක් වෙනවා කියන එක නෙවෙයි. දැන් උපතක් නැතුව මරණයක් වෙන්නේ නැහැ නේ. නේද? එතකොට උපත මරණයට පත් වෙනවා කියලා කියන්නේම නැවත උපදින. උපදින්නේ මොකද්ද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි සහිත පංචස්කන්ධයක් තමයි වෙන්නේ හේ උපදින්. තන ඒ එතකොට සාමිනාහි දැන් ඒ උපත නැති වෙන්න කරන්න තියෙන පටිච්ච සමුපාදය නමත්තන එකනේ එන අවිද්‍යාව දුරු කිරීමනේ අවිද්‍යාව. එතකොට දැන් මරණය හෝ වෙලාවේදී හෝ ඒ කාලය තුළදී අවිද්‍යාව විද්‍යාව වශයෙන් දැකගත්තම කොහොමද මරණයෙන් ආයි ඉපදීමකට යන්නේ නැත්තේ? ඔව්. එතකොට අවිද්‍යාව තුළ ආයතන පහළ වෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාව තුළ විද්‍යාව තුළ ඔව් විද්‍යාව තුළ ආයතන පහළ වෙන්නේ සහ අර විද්‍යාව පහළ වුණාම සංකත සංඛාර අපි කතා කරන්නේ. එතෙන්දි මාන කියන කොටසක් කතා කරන්නේ. ඒක පැනවෙන්නේ නැහැ. එතකොට එතකොට තමයි කියන්නේ දිට්ඨිය දිට්ඨමත්තා. දැකීම දැකීම මාත්‍රයක් විතරයි යට මම කියන ස්වභාවය නැහැ. ඒ කියන්නේ තුනෙන් දෙකයිනේ තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි විතරයි. එතකොට ඒකත් නැහැ. විද්‍යාව පහළ වෙනකොට අවිද්‍යාව තෘෂ්ණාවත් නැහැ. දුර වෙනවා. මාන කියන එකක් නැහැ. නැතිලා. එතකොට තියෙන ක්‍රියාසිත්. ඒවට කියන්නේ ක්‍රියාසිත්. එතකොට පටිච්ච සමුප්පාද නැහැ. හේතුඵල නැහැ. නැහැ. එතනින් ඉවරයි. හේතු නැහැනේ දැන්. නැහැ නේ. ඒ තෘෂ්ණා අර්ථ දැක්ක. පටිච්ච සමුප්පාදේ අවබෝධ කිරීමෙන් අර පංචස්කන්ධය දැකීමෙන් තෘෂ්ණාව නැති වුණා. එතකොට අර අපි කතා කරගෙන ආව විදිහට පස්ස වේදනා වේදනාවලින් නවතින්නවා. ඊට පස්සේ තණ්හාවක් ඇති කරගන්න නැතුව ගියා නම් එතනින් නවත්ත ගන්න පුළුවන් නම් එතකොට නැහැ තනදා කියන්නේ හරියට පටිච්ච සමුප්පාදයේ කියන එක කියන උදාහරණ වලින් කියනවා අපි වැල් දැකලා තියෙනවානේ මේ ඔය ඒ වැල් වල මේ උඩ ඉඳලා කෙලවරටත් අපිට ඕනනම් අතු පහින්න පුළුවන්. ඔව්. දැකලා වැල් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. නැත්තම් මුලින් මැද ඉඳලා උඩටත් පහින්න පුළුවන්. එහෙම නැත්තම් මුල ඉඳලා අගටත් පුළුවන්. අග ඉඳලා මුලටත් පුළුවන්. මැදිනුත් පුළුවන්. අන්න ඒ වගේ තමයි උපමාවකින් දක්වලා තියෙන්නේ. තණ්හාව වේදනාව ඇතුළුනාට පස්සේ තණ්හාව ඇති කරගත්තේ නැත්නම් එතකොට අල්ලගන්නේ නැහැ. අල්ලගත්තෙන් මට ඕනේ නැහැ. එතකොට ආයේ මගේ જાතියක් උපදින්නේ නැහැ කියලා එතනින් අපිට නවත්තන්න. ඔව්. හැබැයි දැන් ඔව්. ඔය දැන් ඒක අපි හිතන්නේ ඒක මේ විදිහට මේව කරන්නේ විඥාණයකින් බව දැනගන්න ඕන. දැන් අපිට මන දම වශයෙන් ගැටෙන විඥාණයෙන් අපි මේ කන්ට්‍රෝල් කරන්නේ. තේරුණාද නෝන? හැබැයි සෝයින. දැන් අපි දැන් හිතනවා දැන් මේ අපිට ඔන්න දැන් මොකක් හරි ගෝචර වුණා. එතකොට අපි හිතනවා මේකට ඇලින්න හොඳ නැහැ. මේකට තෘෂ්ණාවෙන් බැඳෙන්න හොඳ නැහැ. ඒ නිසා අපි මේක ගැන ධර්ම මානසිකාරයකින් ඉන්න ඕන කියලා අපි අර වේදනා ටික බලාගෙන සංවර කරගෙන පුළුවන් වීර්යයක් කරගෙන අපි එතන ඉන්නවා කියමුකෝ. දැන් ඒ ඉන්නෙත් මන ධම්ම වශයෙන් ඒක වෙන ක්‍රියාව. දැන් ධර්ම මානසිකාරයකට මානසිකාරයක් කියන්නේම විඥානයක් නෝන. එතකොට ඒකේ අනිත්‍යතාවයත් දැක ගන්න ඕනේ. එතෙන්දී තමයි අපි මේ සසරෙන් ඈතර වෙනවා කියන්නේ. හැබැයි ඒකේ අනිත්‍යතාවය දකින්න බෑනේ දැන් කියන්නේ. ඒක දැන් අර අන්න හරි. දැන් ප්‍රකට ටිකෙන් දැන් පුළුවන් ටිකෙන් කරන්න ඕනේ. ඒ ටිකේ හොඳට තේරුම් අරගෙන තමයි ඊට පස්සේ ඒ දකින්න වෙදෙත් මේ අනිත්‍යයි කියන තේරුම් ගන්න. ඔව්. එතකන් ඕන මෙන්න දැන් අපි දැන් අපි හිතමුකෝ කොහොම යනවා කියලා. නකොට දැන් අපි දැන් හිතමු අපි ලන්ඩන් ඉඳලා ඉන්නේ කියන්නේ. දැන් ඉන්නේ කේම්බ්‍රිජ්. දැන් යන්නේ ටොරොන්ටෝ. දැන් ටොරොන්ටෝ ගැන දන්නවා. එහෙම එහෙම තියෙනවා බිල්ඩින් තියෙනවා යන්න පුළුවන් මේක ගියාම කියලා දන්නවා. හැබැයි ඇත්තටම අපිට දැන් එන්නේත් ලන්ඩන් ඉඳලා. හැබැයි ඇත්තටම දැන් අපිට සාක්ෂාත් පත්‍යක්ෂ තැනනේ මේ කේම්බ්‍රිජ්. ඔව් දැන් අපි අතන අර හිතනවා කියන්නේ අපි ඒක සංකල්පයක්. තේරුණාද? ඒත් අන්නේ වගේ තමයි අපි අර හිතලා සංවර වෙනවා. හැබැයි ඒකත් විඥාන ස්වභාවයක්ම තමයි. හැබැයි මේ බුදුහාමුදුරුවෝ එහෙම කියනවා අපි එහෙම කරන්න ඕනේ දැන් සබ්බාසව සූත්‍රය ගන්න ඕනේ. ඒකට කියනවනේ කෙලෙස් ප්‍රහාණය කරන්න ක්‍රම ඒ අර හිත භාවිතා කළම තමයි ඒක කරන්නේ. දැන් සබ්දෙන් තරහක් ආව වෙලාවට සබ්ද නගල ගාතාවක් කියන්න කියන. ඒක එක ක්‍රමයක්. ඒකට අර ඊට වඩා කියනවා මේ ඊට වඩා කියන දැන් භාවනාවෙන් ඒක ඊට වඩා දියුණු ක්‍රමයක් මම කියන්නේ. එතකොට අර අපිට පුළුවන් දෙන්නේ මේ අපි කරන්නේ. ඒ එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට ප්‍රකට වෙන්නේ ස්පර්ශයනේ පස්සපච්චා වේදනා. එතකොට ඒ වේදනා තණ්හා උපාදාන භව ජාති වේද. ඒ එතනින් එන ඒ ක්‍රියාදාමයට නිසාමින්නාසය අනුසෝතගාමී චින්තනය කියලා කියන්නේ. එතකොට අපි දැන් කරන්න ඕන දැන් සාමින්නා දැන් මරණ කතා කරගත්තම අර දැන් ස්පර්ශයට එනෝනේ. ස්පර්ශයට ප්‍රත්‍ය සලායතන සලායතන පස්ස ඊළඟට ඒ එහෙම යන පිළිවෙලටනේ සාමිනාසේ පටිසෝතගාමිතී කියලා කියන්නේ. එතකොට අපි දැන් අපිට දැන් ප්‍රකට වෙන්නේ අර ස්පර්ශයනේ. ඉතින් භාවනාවකට ඉඳගත්තම එතන අපි ප්‍රකට කරන්න ඕන අර පටිසෝතගාමිතී ස්පර්ශයේ ඉඳලා පිටිපස්සට යන එකනේ. අවිද්‍යාව දක්වා යන එකනේ. නමුත් දැන් අපි ඔය දැන් අපිට ඒ කියන්නේ අපිට දැන් ප්‍රකට වෙන්නේ නැතුව අපි ඒක හිතින් හදාගන්න බෑ අපිට. මම කියන්නේ ස්පර්ශයේ අපි Nirodha දකින්න ඕන. දකින්නකොට ඇති වෙන ස්වභාවය අපිට හිතින් හදාගන්න බෑනේ. බෑ. මම කියන්නේ ඒ. ඔව්. හැබැයි ඊ අන්නෙත් අපි ධර්ම මානසිකාරයකින් යන්නේ ස්වාමීන් වහන්සේ නේ පිටිපස්සට යන්නේ මානසිකාරය. එතකොට ඒක ප්‍රත්‍යක්ෂයක්ද ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් නේ. ඒක ඒ අවස්ථාවට සත්‍යයක්. ඒ අවස්ථාවේ තේ මානසිකාරයේ සත්‍යය අන්නේක තමයි. ඒ මාර්ගඵල කියලා කියන්නේ ඒ අවස්ථාවට සත්‍යයි. ඒක හොඳම සූත්‍රයක් තමයි කිම් දික්ටි සූත්‍රය. අර මේ අහනවනේ දැන් මේ කවුද මේ අනේ පිඩි සිටුතුමා යනවා. මේ බුදුහාමුදුර වෙලා වැඩි බුදුහාමුදුරු විවේක වෙන වෙලා ඒ නිසා හිතනවා මේ තවටියකින් යනවා කියලා යනවා ආරාමයකට ළඟ තියෙන ආරාමයකට යනකොට මේ කට්ටිය ඉතින් කියනවා මේ සුදුවත් අඳින මේ බුදුහාමුදුරන් ගෝලියෙක් මෙයා ඉන්නේ ඒ අදල්ල ගන්න ඕනේ හොඳ කතාවකට කියලා ඒ අල්ලගත්තා. ආවම වාඩු වෙන කුටුවකුත් දීලා වැඩිම වාඩු කරගෙන අනිත් බ්‍රාහ්මණයෝ කොඩිය වටේ වාඩි වෙලා දැන් සූදානවා මෙයා හප කරන්න. ඊළඟට දැන් අහනවා මේ ඔය බුදුහාමුදුරුවෝගේ දෘෂ්ටිය මොන වගේද? ඊට පස්සේ කියනවා අනිත් බුදුහාරන්ගේ දෘෂ්ටිය ගැන මන් දන්නේ නැහැ නේ. ඊට පස්සේ කියනවා ඒතකොට ඔය බුදුහාමුදුරු ගන්න ධර්මයේ මොන වගේ දෘෂ්ටියද තියෙනවා? ඒක ගැන මන් දන්නේත් නැහැ නේ. ඊටවසෙදි කියනවා නේද බුදුහාරන්ගේ ශ්‍රාවකයෝ ඉන්නවනේ. ඒ ශ්‍රාවකයෝගේ දෘෂ්ටිය මොන වගේද? ඒක ගැන මන් දන්නේත් නැහැ. ඊළඟට එහෙනම් කියනවා මේ දැන් ඔය බුදුහාරන්ගේ ශ්‍රාවකයෙක්නේ. ඔයගේ දෘෂ්ටිය මොකද්ද? ඊටවසෙදි මේ මම ඉතින් උපාසකයනේ ඔබ වහන්සේලා මේ මාර්ගයේ දැන් පිළිසිච්චයනේ. ඔය කට්ටියගේ දෘෂ්ටිය කියන්න මං වගේ දෘෂ්ටියද මං මේ පොඩි එකේනනේ පස්සේ කියන්න. ඊළඟට දැන් කියනවා තවන්ගේ දෘෂ්ටි ආ මේ ලෝකයේ සාස්වතයි මේ ලෝකයේ උච්ඡේද මේකේ එහෙම කියනවා. ඉතින් මේ ලෝකයේ සාස්වතයි උච්ඡේදයි ওই විදිහේ දෘෂ්ටි ටික කියනවා. කියුවාම ඉතින් යා කියනවා මේ එක දෘෂ්ටි ඉදිරිපත් කරනවා. එහෙම කිව්වහම ඊට එහෙම කියලා අහනවා දැන් කියන්නේ එහෙනම් ඔබේ දෘෂ්ටිය මොකක්ද කියලා. ඊට පස්සේ දයා කියනවා මට දැන් තියෙන දෘෂ්ටිය තමයි මේ පියන ටිකත් අත්හරින්න ඕන. මේ තියෙන දැන් දැන් තියෙන අවබෝධයක් තියෙනවනේ. ඒකත් අත්හරින්න ඕන. අන්නේ එතන තමයි මම ඉන්නේ. එතකොට දැන් එතනින් තේරෙනවානේ දැන් දැන් ඒ සෝවාන් වෙච්ච කෙනෙක්. එතකොට එයාගේ ළඟ තියෙන්නේ දැන් තියෙන ටික සාපේක්ෂතාවයක් තියෙන්නේ. එහෙමයි. තේරෙනවා. එයාට දැන් දැන් තියෙන එක සාපේක්ෂයි. ඒකත් අත්හැර අත්හැර යුතුයි කියන තැන තමයි යන්නේ. ඒ වගේ දැන් අර අපිට මේ ධර්මීය අවබෝධයක් ලැබෙනවානේ. ඒ අවබෝධය ඒ තෙන්ට සාපේක්ෂයි. ඒකත් අත්හරින්න ඕනි එකක් කියලා තමයි දැනගන්නේ. එතකොට ඒකත් අත්හැරලා දැන් අර ඒ වගේ දැන් අර දැන් ඒක සාක්ෂාත් එකක් කියන්නේ. ප්‍රත්‍යක්ෂ කාරණයක් වෙන්නේ අර මානසිකාරයකින් තොරව. ඒ ධර්මතාවය ඒ විදිහට ප්‍රකට වුණා. දැකගත්තේ නෑ. එහෙමයි. ඒක නිසා දැන් දැන් අපි හොඳට දේ තමයි දැන් දැන් තියෙන අවබෝධයක් තියෙනවා. හැම වෙලාවෙම හිතන්න මේකත් අත්හරින්න තියෙනවා. මොකද ඒක තුල නිවන නෑනේ. නෑ. ඉන් එහාටනේ තියෙන්නේ. ඒක තුල නිවන නැති නිසා ඒකත් අත්හරින්න තියෙන එකක් කියලා තමයි අවබෝධය. ඒතකොට දැන් අර ඒක නේ විසාක වුණත් විසාක කියන්නේ අනාගාමී. එයා ගිහිල්ලා ප්‍රශ්න හැවේ. එයත් අහන්නේ ඊට පස්සේ ඇහුවා විමුක්තිය කියන්නේ විමුක්තියට හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා විමුක්තියෙන් එහාට මොකද්ද කියලා අහනවා තියෙනවා. ඊට පස්සේ තේරෙනවා මේ විමුක්තියෙන් එහාට මොකුත් නැහැ. විමුක්තියෙන් එහාට මේ විමුක්තිය කියන්නේ විමුක්තිය. ඔබ ප්‍රශ්නේ ඉක්මවල ඇහුවා කියනවා නේ. ඒ කියන්නේ මේ එයාටත් අදහසක් තියෙනවා. දැන් තියෙන එක තුල සත්‍ය නැහැ. තව මේක අත්හරින්න ඕන කියන එක. ඒ මාර්ගඵලලාභී හැම කෙනෙක්ගේ ළඟම තියෙන එක. දැන් මාර්ගඵලලාභී අය තුළ තමයි තියෙන්නේ නෑ මේක තමයි හරි මේක අනිත් අයටත් දෙන්න ඕනේ. හැබැයි බුදුහාරුන්ගේ ශාසනය ගන්නන්නේ මේකත් වැරදි මේකත් අත්හරින්න ඕනේ. අන්නේ අත්හැරනර අවසානයේදී අර පාඩුවත් අත්හරින්න වෙනවානේ. අන්නේ අය කියන්නේ මන ධම්ම මේක දැන් යන්නේ මනසින්නේ. මනස මුල් කරගෙන අර හරියට කියන හිරිසා මනෝයොත්තම් සතිමේ පාච එහෙම කියන හරියට මේ කෙවිතයි ගුණාගේ නාස්ලනුවයි තමයි මේ සිහිය. එහෙමයි. මේ සිහිය යෝනිසෝ මානසිකාරය. ඒකට ඒකෙන් තමයි මේ ගිනි යන්නේ ගුණා හරියට අර දැන් කුඹුරු හානකොට ගුණා හරියට ගිනි යන්න ඕන. ඒ ගිනි යන්නේ අර ලනුවෙනුයි කෙවිතේ. අන්න ඒ වගේ දැන් මේ මාර්ගයේ හරියට යන්න ඕන. එයා ගිනි යන්නේ ඔගෙන්ද අර කෙවිතයි ලනුවයි. එතකොට ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඒක මනසින් තමයි යන්නේ. එතකොට මෙන්න මේ කෙවිතත් ලනුවත් කොයි වෙලාවක හරි අත්හරිනවා. කෙවිතත් ලනුවත් තියනවා කියන්නේ තාම ගොවිතැන් කරනවා. තේරුණා? තාම කරනවා වැඩ. එතකන් තියෙනවා. හරිනේ. හරි එහෙනම් දැනට ප්‍රමාණවත් අපි පස්සේ සාකච්ඡා කරමු. දැන් අපි දෙවියන්ට ඥාතියන්ට පින්වත්. හොඳයි සාරකාරියක් පවත්වමු. හොඳයි මේ අපි පින්නොතුන්ලා බොහොම සද්ධාවෙන් විහාරස්ථානයට පැමිණිලා පෙහෙවස් සමාදන් වුණා. ඒ වගේම පෙහෙවස් සමාදන් වෙලා ද අපි මරණානුස්සති භාවනාව සිද්ධ කළා. මරණය පිළිබඳව විවිධ ක්‍රම අපි මෙනෙහි කළා. ඒ වගේම පටිච්ච සමුප්පාදය අපි පුළුවන් විදිහෙන් අපි ස්ථීරුම් ගන්න උත්සාහ කළා. ඒ නිසා මේ ਸਰව ප්‍රකාරේ මේ විලාවේ අපි හැම කෙනෙක්ගේම හිත තුළ චිත්ත සන්තහණී පහළ වුණේ කරුණාවක්, මෛත්‍රියක්, ධර්මයේ පිළිබඳව හැඟීමක්මයි පහළ වුණේ. ඒ නිසා කාගේවත් හිතක දේශයක්, ලෝභයක්, මෝහයක් ආදී අකුසල සිත් ප්‍රකට වුණේ නැහැ. ඒ නිසා කුසල සිත් පෙරමුණු කරගෙන අපි පින්කමක් කළේ, සද්ධර්මය ශ්‍රවණය කළේ, උතුම් වූ සීලයකයි පිහිටියේ. ඉතින් ඒ නිසා මේ සිදු කළා වූ සියලුම කුසල දහම් පින් කැමති සියලුම දෙවි දේවතාවුරුත් මියගිය සියලු ඥාතින් ද අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව අවසාන වශයෙන් ඒ සියලු දෙනාද ඔබ අප හැම දිනාටමද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම තුළින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට මේ සිදු කළා වූ උතුම් කුසලයේ පාරමී දහම් වෙත්වා. සියලු සත්‍යයන්ටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට උපකාරී වෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම සදා ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපයං ඒතං බුද්ධාන සාසනං සාදු සාදු සාදු